හොඳයි. ඉතින් අපි පසුගිය සතියේ සාකච්ඡා කරේ පඤ්ඤා සූත්‍රය. ඒ සූත්‍රේ පොඩ්ඩක් මතක් කරගන්න කල්පනා කරනවා. මට මතක හිටින්න සීලය ගැන තමයි කිව්වේ. ඒකේ සාරණා කියලා අන්තිමටම කිව්වේ රූපේ අනිත්‍යතාවය බලන්න කියන එක. අවසානයේ ඒ තරමට තමයි මට මතක රූපය අනිත්‍ය වෙන ගැන කියන එකයි. ඒ තරමට වැඩි අන්තම් මතකයි සීලය ගැන තමයි මුලදී ඒ පඤ්ඤා සූත්‍රය කියවුනේ. දැන් මතක් වුණා පඤ්ඤා සූත්‍රය කියලා සාකච්ඡා කර කරුණු අටක් අපි සාකච්ඡා කර ආදි බ්‍රහ්මචාරීක පඤ්ඤා කියලා. ඇත්තටම සේන මාත්‍යා කිව්වා වගේ හුඟක් කරුණු අපි සාකච්ඡා කරේ සීලයට සම්බන්ධව. ඊළඟට ඒ කරුණු අටේ අවසාන කරුණ ගැන තමයි අපි හුඟක් සාකච්ඡාවට ගැනුනේ. මේ පංච උපාදානස්කන්ධය ගැන මම හිතන විදිහට පංච උපාදානස්කන්ධේ උදේවය දකින්නේ ඉන්නේ කොහොමද කියන එක ගැන ඒ අටවෙනි එක. ඒ අනිත් කරුණු ඇත්තටම හත ගැන කියනවා නම් සාමාන්‍යයෙන් ගුරුතුමා ළඟට ගියාම පළවෙනි එක විදිහට අපි ඉගෙන ගත්තේ ගුරුවරයෙක් ළඟට ගියාම නොකළ යුතු දේවල් තේරුම් ගත්තොත් මේ දේ මගේ ගුරුවරයා ඉස්සරහ කරන්නේ නැහැ නේද කියලා ඒ වෙනි සීලයක ඉබේම පිළිහිටනවා. ඊළඟට සත්‍ය වචනය පවසලා, ඒ කියන්නේ කොහොමද වචනේ අපි ඇත්තටම කාය වචන දෙකේ සංවරකමනේ වචනේ පවත්ිය යුතු හැටි. ඊළඟට හුදෙකලා වීම ගැන කතා කරා, ආචාරශීලී විය යුතුකම ගැන කතා කරා, පුංචි දේවල් ගැන පවා කල්පනාකාරී වෙන්න ඕනි කියන එක කතා කරා, බහුශ්‍රුත වෙන්න ඕනි කියලා කතා කරා. ඒ හැමදේම දෘෂ්ටිය ඍජු වෙන්න ඕනි කියන එක, දිට්ඨිය සුප්පටි විච්ඡා කියන එක ගැන කතා කරා. ඊළඟට ආරද්ධ වීර්ය යම් ආරම්භ කිරීම වීර්ය ගැන කතා කරා. පිරිසක් මැද්දට ගියාම කතා කරන කතා කළ යුතු හැටි ඒ සම්බන්ධව කතා කළා. එහෙමයි හත්වෙනි එක. අටවෙනි එක තමයි අවසානයේදී කළ යුතු දේ කියලා පංච උපාදානස්කන්ධේ උදේවය දකිමින් ජීවත් වෙන හැටි කියලා. ඒ කියන්නේ කොහොමද මේ ජීවිතේ පවත්වන්න අවශ්‍ය, මොකක්ද අපි කරන්න ඕන දේ කියන එක එයන් අපි සාකච්ඡා කර කොහොමද ඒක කරන්නේ කියලා. මතක විදියට ශිෂ්ට චන්ද්‍රානිත් අපට උදව් කරා ඒ සම්බන්ධයෙන්. අවසාන වශයෙන් අපි තේරුම් ගත්තා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක අපි කොහොමද තේරුම් ගන්න ඕනේ කියන එක. ඒ ටික තමයි දැනට අතුල් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි චිත්‍රමත්නි, මේ ඔබතුමිය මම හිතන්නේ මේ අපිට ඒ කාරණාවන් මතක් කරලා ඒ පිළිවෙලට මොමුදයි. ඉතින් අපි ඉතින් මේ අවස්ථාව කරගත්තොත් හොඳයි. එහෙමනම් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධනකොට අපේ මනස වැඩ කරන විදිය ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්න. සමහර වෙලාවට කෙනෙක්ගේ මනස දුවනවා ඇති වෙනත් දේවල්, කියන්නේ වෙනත් දේවල් නෙමෙයි මේ සාකච්ඡාව තුළම. මම ඊගවට අහන ප්‍රශ්නේ මොකද්ද, මේ කියපු දේ හරිද, ගැටලු ඒ වගේ නොයෙකුත් දේවල් වලට යොමු වෙනවද දන්නේ නැහැ. සමහර වෙලාවට අපිට සාකච්ඡාවේ දේවල් බොහෝ විට අපිට අමතක වෙන්නේ නේද? ඒ නිසා මේ අපිටම ප්‍රයෝජනවත් සාකච්ඡාවේ මේක මේ හොඳින් සවන් දීගෙන මුකුත්තර චිත්‍ර මහත්මියම අපිට භාවනා දී සතුටු මතක් කරා වගේ මුකුත්ම දන්නේ නැති කෙනෙක් විදිහට වගේ ඇවිල්ලා මේ කියන්නේ මොකද්ද කියලා සවන් දීගෙන ඉන්න තත්වෙන් ලබු සාකච්ඡාවකට සවන් දෙනවා නම් මම හිතන්නේ මම ජයන්ත මහත්මයාට යොමු වෙන ජයන්ත මහත්මයා අපි අද ඉන්න සූත්‍ර දේශනාව මේ සාකච්ඡා කරන්නේ සත්‍යයකට යොමු වෙමු. නමුත් මතක් කරගන්න පුළුවන් නම් පඤ්ඤා සූත්‍රය, එහෙම නැත්නම් ආදි බ්‍රහ්මචර්ය සූත්‍රය, යන්තමාත්‍ය ත්‍රිපිටකයේ ප්‍රවේකයේ හෙව්වනම් පඤ්ඤා සූත්‍රය කියලා හම්බෙන්නේ නැහැ. ආදි බ්‍රහ්මචර්ය සූත්‍රය කියලා බලන්න ඕනේ. හොඳයි. දවස් මහත්මයා එහෙනම් ඒක කතා කරන්න තියෙනවා. මම හිතනවා මේ චිත්‍රා මහත්මිය අපිට සාරාංශයක් වගේ ඉදිරිපත් කළා. ඒක බොහොම පිං. මේකේ මේකේ මූලිකවම තියෙන්නේ දැන් කෙනෙක් ප්‍රඥාව පුරා ගැනීම සඳහා. ඒ කියන්නේ ඇත්තටම අපේ අවසාන ඉලක්කය වෙන්නේ ප්‍රඥාව කියන එක. ඒ කියන්නේ ඒක ඒකට යන්න තව තව දේවල් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රඥාව ලබා ගන්න ගැනීම සඳහා සිද්ධ විය යුතු තව තව කරුණු තියෙනවා. ඒ කොයි කොයි විදිහටද ප්‍රඥාව කියන එකට අනුග්‍රහය දක්වන්නේ කියන එක තමයි මේ ප්‍රඥා සූත්‍රෙන් මූලික වශයෙන් කියන්නේ. මේ මූලික වශයෙන් කියනකොට එතන කියන්නේ දැන් අපි දන්නවනේ හැම වෙලාවෙම දැන් ධර්මයක් අහලා තමයි, ඒ කියන්නේ බුදුවරු පසේ බුදුර වෙනකොට හැම කෙනෙක්ම කාගෙන් හරි ධර්මය අහලා තමයි ඒ தත්ත්වය ඇති කරගන්න පටන් ගන්න. ඒ කියන්නේ ඇසීමෙන් තමයි ශ්‍රුතේ කියන එක තියෙන්නේ. ශ්‍රුතේ වෙන්නේ නැහැ කල්යාණ මිත්‍රෙක් නැතිකොට. ඒක නිසා මූලිකවම කරුණ හැටියට ඉදිරිපත් කරන්නේ තමන්ට කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕනේ. හැබැයි කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕනේ කෙනෙකුට ඊට කලිමුත් කරන්න තියෙනවා මේ ඒක මේ කියන බහුලව මේ හිරියොතප් එළඹ සිටියේ වෙනවා කියලා. හිරියොතප් කියලා කියන්නේ ඇත්තම මේ පවට ලැජ්ජාව, පවට බය වගේ දේවල් තියෙන කෙනෙක් තමයි ඇත්තම හොයන්නේ Tamanth මේ තවදුරටත් ඉදිරියට මේක කරගෙන යන්න ඕන කියන අවශ්‍යතාවය ඇති වෙන්නේ. එයා මේ සසර බිය දකින එහෙමත් නැත්නම් මේ දුවන රේස් එකෙන් ගැලවෙන්න ඕන කියන එක්කෙනෙක් තමයි ඒ විදිහට යම් කෙනෙක් තමන්ට ගැලපෙන ගුරුවරයෙක් එහෙමත් නැත්නම් මේ ධර්මය අහලා දැනගන්න පුළුවන් කෙනෙක්ව හොයාගෙන යන්නේ. කො බුදුරජාණන් වහන්සේ හරි නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හරි ධර්මදර භික්ෂුවක් හරි ඒ වගේ නැත්නම් ඒ ධර්මයේ දන්න කෙනෙක් හොයාගෙන ගිහිල්ලා ඒ එයාට ගරුසරු ඇතුව වාසය කරනවා කියන එක තමයි මුලින්ම කියවෙන්නේ. ඊට පස්සේ ගිහිල්ලා මෙයා අහනවා දැන් මේ එයාට නොතේරෙන කොටස්, මේ ධර්මයේ නොතේරෙන කොටස්, එහෙම නැත්නම් ජීවිතයේ අත්දැකීම් නොතේරෙනව නම් යම් ඇයි මේ දේ මේ විදිහට වෙන්නේ, මොකද්ද කොහොමද දැනගන්න ඕනේ කියලා ඒ දේවල් ඒ කල්යාණ මිත්‍යාගෙන් අහගන්නවා. ඒ අහගෙන මේ තමන් යන ධර්ම මාර්ගයේ තියෙනවන යම් යම් සැකවල් ඒව දුරුකරන්න ඒවා ඒ දෙන ගුරුවරයා දෙන උපදේශ අනුව ඒ සැක ටික දුරු කරගන්නවා. ඊට පස්සේ එයාට දැන් අවශ්‍ය වෙනවා මේ ධර්මයේ පරිදීණු කර ගැනීම සඳහා කාය විවේකය, චිත්ත විවේකය කියන එක. කාය විවේකය කියලා කියන්නේ ඇත්තටම අනවශ්‍ය විදිහට වැඩ හොයාගෙන කරන ගතියක්. එහෙම නැත්නම් අපි කියන්නේ අර මේ අපි වැඩ අඩු කරගන්නවා. එතකොට මේ වැඩ අඩු කරගන්නවා කියන්නේ අනවශ්‍ය වැඩවලට යන්නේ නැතුව කෙලිය යුතු තමන් විසින් කෙලිය යුතු වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරනවා වැඩි කාලයක් විවේක, චිත්ත විවේකේ, කාය විවේකේ කියන දෙකකට යොමු කරනවා. ඒ කියන්නේ තනියම ඉඳගෙන චිත්ත විවේකේ කරන්න බෑ. ඇත්තටම සමූහයක් මැද චිත්ත විවේකයක්, මිසි විවේකයක් ලබන්න අමාරුයි. ඒක නිසා තමන්ට සුදුසු පරිසරයක් හදාගෙන ඒ කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් ඒ චිත්ත විවේකේ සපයා ගන්නවා. ඒක තමයි ඇත්තම කියන්නේ. එතකොට ඒ විදර්ශනාව ලබනු පිණිස තමයි, විදර්ශනා ප්‍රඥාව ලබන්න තමයි ඒ ටික කරගෙන යන්නේ. ඊට පස්සේ කියනවා මේ ප්‍රතිමෝක්ෂ සංවර සීලය ගැන. ප්‍රතිමෝක්ෂ සංවරයේ සීලය කියන්නේ කිසි කෙනෙක් නම් පංචශීලය වගේම උපසම්පදා සීලය නැත්නම් සාමණේර සීල ආදී යම් යම් කොටස්, කියන්නේ ඒ අදාළ වෙන විදිහ, තම තමන්ට අදාළ වෙන විදිහට සීලයක පිළිපදලා ආචාර ගෝචර සම්පන්නෝ. ඒ කියන්නේ කුමක්ද කළ යුත්තේ, කුමක්ද තමන්ට ගෝචර වෙන්නේ. ගෝචර වෙනවා කියන්නේ තමන්ට ඇසුරු කරන්න සුදුසු පරිසර, සුදුසු පුද්ගලයෝ, කෑම බීම පවා ගන්න සුදුසු මොනවද, නුසුදුසු මොනවද කියලා ටික දැනගෙන ඒ විදිහට ජීවත් වෙනවා. ඒ වගේම සුළු වරදක පවා බය දක්වනවා. මේ සුළු වරදක් කියලා කියන්නේ ඒක තමන්ගේ ධර්ම මාර්ගයට කරගන්න වරදක් කියලා තමයි ඇත්තටම දකින්න ඕනේ. අනුන්ට වෙන කරදරේ ඒ ටික දැනටමත් අයින් කරලා තියෙන්නේ. මොකද මේ මාර්ගයට යොමු වෙන කෙනෙක් විශේෂයෙන්ම බාහිර සමාජයේ, බාහිර පරිසරයේ අනිත් අයට කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ. එහෙම ජීවත් වෙනවා කියන්නේ තමන් ඒ මාර්ගයට තාම පිවිසිලා නැහැයි කියන එක. ඉතින් දැන් මේ වගේ පුද්ගලෙක් දැන් ගුරුවරයෙක් හොයාගෙන මේ විදිහට කාය විවේකයේ, චිත්ත විවේකයේ ලබන පුද්ගලෙට දැන් තියෙන සුළු වර්ග තමයි මේ සුළු වර්ග කියන්නේ දැන් කුක්කුච්චය වගේ දෙයක් ගත්තොත් ඒ කියන්නේ කරපු යම් කිසි අත්හරදක් වුණා නම් ඒව ගැන පසුතැවිලි වෙන්නේ ඒව දැන් කරගන්න බැරි වෙච්ච කුසල ගැන පසුතැවිලි වෙනවා ඒවත් සුළු වර්ග ඒ වගේ බය දකිනවා ඒකින්ද ඒවට යන්නේ එයා හුඟක් කාලවලට සතියෙන් සිහියෙන් යුතුව තම තමාගේ කටයුතු කරගෙන යනවා පොඩි වරදක්වත් සමාධි සිදු නොවෙන්න මොකද ඒක තමාගේ මාර්ගයට බාධාවක් වෙන නිසා ඒ විදිහට ඒ ප්‍රඥාව ඒ විදර්ශනා ප්‍රඥාව තව තවත් විපුල වෙන විදිහට ඒ භාවනාව හේතු වෙන විදිහට ඒ විදිහට අනුග්‍රහ කර ගන්නවා ඊට පස්සේ එයා බහුශ්‍රුත වෙනවා බහුශ්‍රුත වෙනවා කියලා කියන්නේ එන්සයික්ලෝපීඩියා එකක් වෙනවා කියන එක නෙවෙයි බහුශ්‍රුත වෙනවා කියන්නේ මේ ධර්ම මාර්ගයට ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය කරන ධර්මය එයා හොයනවා හොයලා දැනගන්නවා අහනවා ශ්‍රුතේ කියලා කියන්නේ ඇත්තටම ඇසීම නමුත් දැන් අපේ අද සමාජයේ ගත්තොත් පොතපත ආශ්‍රය කියන්නේ ධර්ම කරුණු තේරුම් ගැනීම පොතපත කියවීම දේශනාවට සවන් දීම එවැනි මේ සාකච්ඡා වලට සම්බන්ධ වීම වගේ දේවල් වලින් ඇති වෙන්නේ ශ්‍රුතේ ඒ ශ්‍රුතෙන් අවශ්‍ය කොටස් ටික එයා ගන්නවා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කොටස් ටික ඊට පස්සේ එයා මේ එහෙම කරාම එයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙනවා මේ සුතේන් වෙන වැඩක් තමයි දෘෂ්ටිය පිරිසිදු වෙනවා අපි අහලා තියෙන රසුතා දතා වචසා පරිචිතා දිට්ඨිය සුප්පටිවිද්දා කියලා. ඒ කියන්නේ සුතේන් අහනවා දතා කියන්නේ දරා ගන්නවා. ඒ ධර්ම කරුණු තමන්ට දරා ගන්නවා. මම මේ විදිහටයි ඉන්න ඕනේ කියලා. වචසා පරිචිතා කියන්නේ සමහර ඒ දේවල් වචනයෙන් පුරුදු කරනවා. වචනයෙන් පුරුදු කරනවා වචසා පරිචිත දිට්ඨිය සුප්පටි විද්‍යා කියලා කියන්නේ එයාගේ දෘෂ්ටි පිරිසිදු වෙනවා ඒක. හොඳට නිවර්දි දෘෂ්ටියක යා පිහිටන්න ඒ ධර්ම කොටස් එක ප්‍රයෝගික කර ගන්නවා. ඉතින් ඔය ආකාරයෙන් ඒක තමයි මේ නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාවට විදර්ශනා ප්‍රඥාවට යන්න ඒ ටිකත් ප්‍රයෝගික කර ගන්නවා එයා ඉදිරියට මාර්ගයේ වැඩිම සඳහා. ඊළඟට තියෙනවා මේ අකුසල ධර්මය ප්‍රහම් කියන්නේ නැති කරන්නත් කියන අපි දන්නවා විරිය කියන එක. විරිය කියන එකෙන් කරන්නේ ඇත්තටම ඇති වෙච්ච කුසල් කියන්නේ අපි හිතමුකෝ ඇති නොවුණු අකුසල් නූපදින්න. ඇති වුණා නම් යම් අකුසලයක් ඒ අකුසලේ දුරු කරන්න. ඒ වගේම ඇති වෙච්ච නැති කුසලයන් වඩා ගන්නත්. ඒ කියන්නේ ධ්‍යාන වෙන්න පුළුවන් විදර්ශනා ඥාන වෙන්න පුළුවන් ඒව ඇති වෙලා නැත්නම් ඒව වඩා ගැනීම සඳහා වීරියක් කරනවා. ඒ වගේම යම් කිසි தත්වයක් යාට ඇති වෙලා තියෙනවා නම් මනසේ දියුණුවක් විදර්ශනා ඥාන ඒව තව තවත් දියුණු කිරීම පිණිස ඒ වීරිය යොදනවා. ඒ විදිහට ඒ වීරියෙන් යුතුව ක්‍රියා කරනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි සමාජයේ එහෙමත් නැත්නම් අපි ගත්ත සමාජයේ එහෙමත් නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සංඝයා මැදයට ගියාට පස්සේ එයා වෙන වෙන දේවල් කතා කරන්නේ. ඒ කියන්නේ අර සතියේදී මාවිට මතක් කරලා දුන්නා එක එක මාතෘකාවලින් පැන තව එකට ගිහින් කතා කරනවා කියලා. ඒ වගේ කතා කරන්නේ මෙයා බොහොම අවශ්‍ය ප්‍රමාණයක් විතරයි ධර්මයමයි කතා කරන්නේ. එහෙම නැත්නම් එයා අර ආර්ය තුෂ්ණිම්භූත භාවයේ කියලා කියන්නේ සද්ද නැතුව අහගෙන ඉන්නවා. ඒ වගේ චරිතයක් බවට පත් වෙනවා. නිහඬ චරිතයක් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කතා කරනවා, ගැළපෙන දේ කතා කරනවා, ධර්මානුකූලව වචන පාවිච්චි කරනවා. ඒ වගේ ගතිගුණ වලින් පිරුණු කෙනෙක් වෙනවා. ඒ ඔක්කොම කරන්නේ මේ බ්‍රහ්මචර්යාව එමත් නැත්නම් මේ විදර්ශනා ප්‍රඥාව ලැබීමට උපකාරයක් වෙන විදිහටම තමයි කරන්නේ. අපි උනත් දන්නවා අපි ගොඩාක් දේවල් එක්ක ගොඩාක් විවිධ මාතෘකා විවිධ පිරිස් සමග කතා කරාට පස්සේ අපේ මනස හුඟක් වෙලාවට ඒක මනස විසිරීමක් වෙනවා. මනස විසිරුණාට පස්සේ අපිට අර මූලිකවම නැවතත් අර තමන්ගේ සංසුන් භාවයට එන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අරවා නිතර චිත්‍රපටයක් වගේ මේ මනසේ කැරකෙන්න පටන් ගන්නවායි කියපු කරපු අහපු දේවල්. ඉතින් ඒක නිසා ඒව සීමා කරගන්න කියලා කියනවා. ඒව එයා සීමා කරගන්නවා හේතුව එයාගේ විදර්ශනා ප්‍රඥාවත් බ්‍රහ්මචර්යාවටත් උපකාරයක් හැටියට. එහෙම ඒක තමයි හත්වෙනි කාරණේ හැටියට සඳහන් කරන්නේ. ඊට පස්සේ අටවෙනි කාරණේ හැටියට චිත්‍රමාත් මේ මතක් කරා වගේ මේ උපාදාන ස්කන්ධයන් වල උදේවැ කියන කිහිමත් නැත්තම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මොනවද කියලා දැනගෙන ඒව හට ගන්න හැටිත් ඒ වගේම ඒක හට නොගන්න හැටිත් එහෙමත් නැත්නම් නැති වෙන හැටිත් තමන් අවබෝධ කරගන්නවා විදර්ශනාව යොදවලම තමයි ඒක අවබෝධ කරගන්නේ ඒකම හේතු වෙනවා මේ බ්‍රහ්මචර්යයටත් විදර්ශනා ප්‍රඥාවටත් ඉතින් ඒ විදිහට තමයි කරුණුවට කියන්නේ එහෙම කරන කෙනෙකුට මේ බ්‍රහ්මචර්යාව කියන එකට අන්න දැන් පාර කැපෙනවා කියලා. ඒ කියන්නේ ආදි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ බ්‍රහ්මචර්යාවට කලින් කළ යුතු කොටස ඒ ටික සම්පූර්ණ කරගන්නේ අන්න ඔය ආකාරයෙන් කියන එක තමයි විස්තර කෙරුණේ පසුගිය සතියේදී ප්‍රඥා සූත්‍රයෙන්. මම හිතන්නේ ඒ ප්‍රමාණවත් වෙයි කියලා තෙරුවන් සරණයි දවස්මාස්නා. තෙරුවන් සරණයි. අපිට ඒ සූත්‍ර දේශනාවේ මතුවෙච්ච කාරණාවන් තවදුරට සාකච්ඡා කරන්න පුළුවන් අවශ්‍ය නම් එහෙම නැත්නම් අපිට මේ ප්‍රඥාව සම්බන්ධවම කතා කරපු හේතුවෙන් අපිට ප්‍රඥාව සම්බන්ධ කරගෙන තවත් සූත්‍ර දේශනාවක් කෙටි සූත්‍ර දේශනාවක් මම මතක් කරන්නම්. ඒ දෙකම සම්බන්ධ කරලා අපිට සාකච්ඡාවකට යොමු වෙන්න පුළුවන්. දැන් මම යෝජනා කරනවා දැන් මම මේ කියන කරුම වෙබ්සයිට් වල මොකද මේ සූත්‍රයේ කියවන කාලෙක අත් ගන්න නැතුව මේ කියන දේ මම දස්සන්ට කියන්නේ දැන් නැතුණාට මේ ආගෙන හිටියම ඒ ඔස්සේ මතුවෙන කාරණා වලින් සාකච්ඡාවට යොමු වෙන්න බලමු. හොඳයි. සමාන වටේ සරලට වගේ කිව්වද ඒක නේද? මොකද මේ එහෙම තමයි වෙන්නේ. ඒකට සමානලට මතක් වෙන්නේ නැහැ තමයි සූදානම්ක් වෙනවා වෙනකොට. මේ සූත්‍ර දේශනා මේ මම මේ කියන මේ පිටපතේ විදිහට තියෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා කියලා. භාග්‍යතුන් වහන්සේ විසින් මේ සූත්‍රේ වදාරන ලදුවා. ආනන්ද සයන් වහන්සේ කියනවා මා විසින් මෙසේ අසන ලදි කියලා. ඒ කියන්නේ මේ මහණෙනි ආර්ය ප්‍රඥාව විදර්ශනා මාර්ග ඥාන වලින් යම් කෙනෙක් දිවිහුණා වෙනවාද ඒ පුද්ගලයා මොනවට පිරිහුණ පුද්ගලෙක් බවට තමයි පත් වෙන්නේ. ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් පිරිහුණ බවට පත්කෙක් බවට පත් වෙනවා ආර්ය ප්‍රඥාව නැත්නම්. දැන් මම නම් ඔක ගන්න මෙහෙමයි මම මේ කියන්නේ දැන් ඔක මම ස්ටේට්මන්ට් එකක් හැටියට එහෙම නැත්නම් වචනයක් වාක්‍යයක් හැටියට කිව්වා ඇහුවා කියන පමණින් නොනවති මම හිතනවා දැන් ආර්ය විදර්ශනා මාර්ග ඥාන ප්‍රඥාවක් මට නැත්නම් ඒක මේ වෙනකොට අපි දන්නවනේ එහෙම නැත්නම් කිසියම් මට්ටමකේක තියෙනවා එහෙම පරස නැත්නම් මම මේ සූත්‍ර දේශනාවේ භාගතුන් වහන්සේ කියපු විදිහට පිරිහුණු පුද්ගලෙක් කියලා එක තමන් ධර්මයේ අපි අහන්නේ අපේ වෙනසක් ඇති කර ගන්න නම් මොකද තවත් සූත්‍ර දේශනාවක තථාගතයන් වහන්සේ කියනවා මේ අවත්නි යම්සේ ගිනිගත් වස්ත්‍ර ඇති ගිනිගත් හිස ඇති කෙනෙක් ඒ වස්ත්‍රයගේ හෝ හිසේ නිවීමට මහත් වූ කැමැත්තක් වෑයමක් උත්සාහයක් මහත් උත්සාහයක් නොනවත්මක් සිහියක් සම්‍යක් ප්‍රඥාවක් කරන්නේය. අවත්නි එසේම මේ මහණ විසින් යම් කුසල ධර්මයක් තමා කෙරෙහිලා දකීද ඒ කුසල ධර්මයන්හි පිහිට යම් කුසල ධර්මයක් තමා කෙරෙන්නේ නොද කීද ඒ කුසල ධර්මයන් ඉපදවීම පිණිස ගිනිගත් හිස ඇති කෙනෙක් යම්සේද ඔහුගේ වස්ත්‍රය උසමීම පිණිස මහත් කැමැත්තක්ද වෑයමක්ද උත්සාහයක්ද අධික උත්සාහයක්ද නොනවත්මක්ද සිහියක්ද සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය. ඉතින් රත්න ඉතින් මානතෙම නොවිනින් සිහි කරන්නේ මේ සියලු කුසල ධර්මයන් තමා කෙරෙහිලා දකි. ඒ වගේ උන්වහන්සේම තමයි දේශනා කළේ. එහෙනම් මේ මම එකයි මවත් කියන්න උත්සාහ කරේ උන්වහන්සේගේ දේශනාවෙන් ඒ පුටාගෙන අපි මේ ආන කොටත් අපිට මේක දාගෙන බලමු වචනයි පොත්වල තියෙන දේවල්ුයි යොම නැතුව මේක සමාන් තුල තියනවද නැද්ද කියන කතාව. එතකොට ආර්ය ප්‍රඥාවක් නැත්නම් නොපිරුණු පිරුණු පුද්ගලෙක් ඇටියට සලකන්න කියලා කිව්වා. ඊගොඩ කියනවා ඔහු මේ අත්භවෙහිම පීඩා සහිතව දැඩි වෙහෙස ඇති දැවීම සහිත වූ දුකින් වාසය කෙරෙත් කියලා. ඒ පුද්ගලයා පීඩා සහිතව මේ අත්භවෙම දුක් විඳින්න වාසය කරනවා කියලා. මොන වෙච්ච කෙනාටද මේ ආල ප්‍රඥා නැති වෙච්ච කෙනාට? මම මේ කෝට් එකස් මතු ගන්න මේකෙන් අපිට කියලා හොඳ සාකච්ඡාවකට කල්යාණ මිත්‍රයෝ අපිට යොමු වෙන්න පුළුවන්කම තියෙන බව මම දන්නවා අපේ කල්යාණ මිත්‍රයෝ ඉන්න අයගේ දැනුම ගැන දන්න නිසා. එතකොට එහෙමනම් කිව්වේ මේ ආර්ය විදර්ශනා ප්‍රඥාව නැත්නම් ඒ පුද්ගලයා මේ භවයේදීම දුක් වෙමින් ඉන්නේ. දැන් අපිටම තේරෙනවා නේ අපි ආර්ය ප්‍රඥා විදර්ශන රූපය කියන්නේ මොකක්ද කියලා සතර වශයෙන් ගත්තොත් අපි මේ දවස්වල කතා කරන රූපකාණ්ඩය ගැන රූපය කියන දේ හරියට නොදන්න කම නිසාමයි මම අද දේ භාවනාවේදී මගේ භාවනාවේදී හිත කැඩි කැඩි යන්නේ. ගියේ භාවනා විදිහට කැඩි කැඩි කැඩි කැඩි ගියා බිඳි බිඳි. ඒ මොකද පොඩ්ඩක් හිටලා බැලුවන් පස්සේ මොකක් හරි එකක් අල්ලගෙන මොකක් හරි අරමුණක් ඔස්සේ නේද දුවන්නේ. අරමුණක් කිව්ව තැනම රූපයක් සම්බන්ධම වෙලා තිබුණා. අරමුණක් කියපු තැනම රූපේ සම්බන්ධලා. ඒකේ සිතුවිල්ලකින් එන්නේ. නමුත් ඒ සිතුවිල්ල හා බැඳිලා කොහේ හෝ අතීතව අනාගතව වර්තමානව කොහේ හෝ අරමුණක් එක්ක ගයක් එක්ක පුද්ගලෙක් මොකක් හරි සම්බන්ධයක් තියෙනවමයි. එහෙනම් මේ රූපේ නොදන්න කම ඉදන්නේ එහෙම රූපයට ඇදිලා දුවන්නේ. එහෙනම් මේ රූපේ කියන්නේ දැනගත්තේ නැති කම නිසා මම විඳවනවා. මාර්ග ප්‍රඥාව ආර්ය ප්‍රඥාවක් නැති නිසා රූපේ ගැන මට මම විඳීමක් දැවීමක් තැවීමක් ඇති වෙනවා. ඒ ඔස්සේ හිතාගෙන ඒ විදිහට මම මට ඒක යොදාගත්තා ගන්නවා. එතකොට එහෙමනම් මේ භවයේදී ඊළඟට කියනවා තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ වුණ විසින්, ඒ කියන්නේ මේ වගේ ආර්ය ප්‍රඥා නැති පුද්ගලයා විසින් ශරීරයගේ බිඳීමේ මරණින් මතු දුගතිය කැමති විය යුතුයි කියලා. දුගතිය කැමති විය යුතුයි කියලා කිව්වා. එතකොට දුගතිය කියන දේ ගැන අපි කතා කරලා පහුගිය දවස්වල මේ අර පුද්ගල ප්‍රභේදය ගැනම කතා කරනකොට ජයන්ත මහත්මයා මතකද දුගතිය හේතුක ඒ වගේ අපි කතා කරා. සුගතිය හේතුක ඒවත් ගැන අපි කතා කරා. ඉතින් දුගතිය යන්නත් සම්බන්ධ වෙන්න පුළුවන් යම් කිසි කෙනෙක් මෙතන මේ ඒ මට්ටමකට පත් වෙලා නම් හැමෝම නෙමෙයි ඒ කාමච්ඡන්දය තිබුණු පමණින් දුගතියට යනවා කියන එක වෙනවාද කියන දේවලුත් අපි සාකච්ඡා කරමු. එතකොට මහණෙනි ඊගවට කියනවා යම් කෙනෙක් ආර්ය ප්‍රඥාව විදර්ශනා මාර්ග සත්‍යඥානය නොපිරුණා වෙද්ද ප්‍රඥාවෙන් නොපිරුණා වෙද්ද ඒ පුද්ගලයා නොපිරුණා වෙයි. සියලු සැපතින් නොපිරුණා වෙයි මේ ජීවිතයේදී. ඒ පුද්ගලයා දුක් පීඩා රහිතව දැඩි වෙහසක් නැතුව දැවීම් රහිතව සැපයෙන් ඉන්න පුළුවන් කියලා. අපි ඒක භාවනාවකදී නම් අත්දැකලා තියෙනවා නේද? කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය අපිට ලැබිච්ච අවස්ථාවල ඇති ඒ සියල්ල අත්හැරලා ඉන්න ෂණයන් නෙවෙයි. ඒක තියාගන්න පුළුවන් නම් ජීවිතේ කර ගන්න පුළුවන් නම් ඒක ජීවිතේ බවට පත් කර ගන්න පුළුවන් නම් දේවල් වලට ඇලීම් ගැටීම් මද කර ගන්න තරම් ප්‍රඥාවකින් විදර්ශනාවකින් දිට්ඨියකින් සම්පන්න වෙලා ඒව නැති කර ගන්න පුළුවන් නම් මොන තරම් හොඳද? ඒක නෙවෙන්නේ නැති මේ කියන්නේ. එහෙම නැති කරගත්තු පුද්ගලයා සැනසීමෙන් මේ ජීවිතේ ගත කරනවා කියලා. ඊළඟට උන්වහන්සේ කියනවා එවන් වූ පුද්ගලයා ශරීරයේ බිඳීමෙන් පසුව මරණින් මාපතු පසුව සුගතිය කැමති විය යුතු කියලා. එතකොට මේ දාස පඤ්ඤාව වඩන කෙනෙක් අපි මෙතන සුගතිය කැමති විය යුතු කියලා. එතින්දි ඒක අපි කල්පනාවෙන් ගමු. ඒ කියන්නේ විදර්ශන පඤ්ඤාව ඉහළට වඩපු කෙනෙක් සුගතියවත් නැහැ. ඒක අපි දන්නවා. නමුත් ප්‍රඥාවන් වඩන උත්සාහ කරන ඒ මාවතේ ඉන්න කෙනා සුගතිය කැමති විය යුතු බව. ඉතින් මේ කාරණාව ඉන්පසු මේ දේශනාවේ තියෙන ගාථාවක් නියුත් ඒ ගාථාව අපි පාළි කියන්නේ නැහැ. තේරුම හැටියට තියෙන්නේ නුවණින් පිළිහිම නිසා නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධෙහි නා පංචස්කන්ධේ තෘෂ්ණා දික්ඛිමාන බැසගත් පුද්ගලයා මෙය ඇත්තයි මෙයමයි ඇත්ත අනිත් සියල්ල හිස්සයි කියලා ගන්නවා. යන්ත මහත්තයා වුණ හොඳ තැනක් කතා කරන්නේ අපිට අත්දකින් තියෙනවා ඊයේ පෙරද නේද? සමාන වෙලාවට මේ අතීතයේ ඉඳන් මේ පුංචි කාලේ ඉඳන් මේ ස්වාමීන් අපි දැන් ලොකුට සැලකෙන මහා උගත් ලොකු හාමුදුරුවෝ නොවෙන්න පුළුවන්. මම උගත් කමක් කියන කෙනෙක් වැඩදී. නමුත් අපි පුංචි කාලේ පොඩි කාලේ මේ රේඩියෝ බණ කියන බණ කියපු මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ පවා අපිට කියනවා මේ සතර අපායෙන් නම් ගැලවෙන්න බලන්න කොහොමද? මොකද සතර අපාය වැටුනොත් ගොඩ එන්න නම් අමාරුයි. ගොඩ එන්න බෑ. බෑ කියන්නේ ගොඩ එන්න බොහෝ කල්යයි. ඒ නිසා අඳුම වශයෙන් සතර අපායෙන් ගැලවෙන්න උත්සාහ කරන්න කියලා අපිට නම් කියලා කියලා තියෙනවා. නමුත් දැන් අපිට මොනවත් විදිහකට හරි මතයෙන් එනවා නම් නෑ එහෙම නෑ සතර අපාය දිත් අපිට පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න කියලා. එතකොට ඒක කල්පනා කරන වටිනායි එහෙම වෙන්නේ කියලා. ඒක සමානවට අපිට යම් යම් මතයන් ලැබිලා දිට්ටි බවට පත් වුණොත් ඒක බුදු විශාල හානියක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මම හිතන ජයන්ත මහත්තයා මාවත් ඇරලා දෙනවා පවණ නැහැ ජයන්ත මහත්තයා සාකච්ඡාවට අපි දන්න දේවල් කතා කරපු සම්යම් අවස්ථාවල. එතකොට අපිට එනම් පේනවා මේ නුවණින් පිරීම නිසා අපිට පේනවා නෙමෙයි තථාගතයන් වහන්සේ ගාතන කියනවා නුවණින් පිරීම නිසා නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධයේ තණ්හා දිට්ඨි මාන වලින් බැසගත් පුද්ගලයා තමයි ඔය ආකාරය ඒ ආකාරයට මේ සෙසු සියල්ල හිස්සයි කියලා හිතන්නේ කියලා. ඒ කියන්නේ මම හිතන්නේ හරි අනිත් ඔක්කොම වැරදි. මට මතකයි මාතර ශ්‍රී නානාරාම ලොකුහාමුදුරු දේශනාවක කියනවා එවන් පුද්ගලෙක් හිතනවා කියලා බුදුහාමුදුරු ඇවිල්ලා යමක් කිව්වත් අනේ මේ මේ මේ මේ මේ දැනත්තට ඉතින් මේක තේරෙන්නේ නැහැ නේ මට වගේ. ඒකනේ මේ මොම කියන්නේ කියලා කියයිලු. ඒක අහගෙන ඉනවන උන්වස් කොහොමද ලස්සනට කියනවා. මේ මේ උන්දට ඉතින් මේක තේරෙන්නේ නැහැ නේ මේ එකනේ ඔහොම කියන්නේ. මට වගේ මෙයාට එච්චර තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරු කියන්නේ ඒත් හිතනවා. මොකද තමන් හිතන දෙයට විරුද්ධ දෙයක් කියන්නේ. එහෙම හිතයි කියලා කියනවා මේ තණ්හා දිට්ඨිමාන තියෙන පුද්ගලයා. එතකොට තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දෙසා කියනවා යම් ප්‍රඥාවක් ලෝභාදි කෙලෙස් අත්විච්ච කෙනෙක් ලෝභාදි කෙලෙස් ඉඳලා නිවේද යම්බදු ප්‍රඥාවකින් උත්පත්ති කර්මයන්ගේ ශ්‍රේය කිරීම සංඛ්‍යාත නිර්වාණය හා අරහත්ත්ව මැනීම ප්‍රකාශ කෙරේද ඒ විදසුන් සහිත මහා නුවණම ශ්‍රේෂ්ඨ වන්නේ කියලා. ඉතින් කියනවා දෙවියෝද මිනිස්සුද සිහින් යුක්ත ප්‍රඥා ඇති අන්තිම සිරුර දන්න ඒ සම්බුදුවරුන්ට කැමති වෙත් කියලා කියනවා. ඉතින් ඒක තමයි ඒ සූත්‍ර දේශනාව ඉතාම කෙටි ප්‍රඥා පරියන් සූත්‍රය. නමුත් අපිට කතා කරන්න පුළුවන් දැන් ගොඩාක් තිබුණා. ඒකේ මම හිතන්නේ මොකද්ද මේ විදර්ශනා මාර්ග ඥාන වටනවා ප්‍රඥා වටනවා කියන්නේ මොකද්ද? අපි ගිහසති කතා කරපු ප්‍රඥාව ගැන නිසා කියෙව්වේ. ප්‍රඥා වටනවා කියන්නේ මොකද්ද? එතකොට මේ ප්‍රඥාව වඩන පුද්ගලයා මේ භවයේ සතු විඳිනවා කියන්නේ කොහොමද? ඔබ ගැඹුරට ගිහිල්ලා කතා කරන්න අපිට අහගෙන ඉන්න. එතකොට ඒ මොකද්ද ඇත්තටම අපි අත්දැකීම් කතා කරන්නේ. තමන් භාවනාවල අත්දැකීම් කතා කරලා ඒක ඔබට ගෙනිච්චම ප්‍රඥාව වැඩිවෙන පස්සේ කොහොමද මේ කාය පස්සද්දීන් සතුටින් ඉන්නේ කියන්නේ? මේ වගේ දේවල් ඉතින් එහෙම නැතුණන් පස්සේ දුකට යනවා කියන කතාව ඇත්තද? බුදුහාමුදුරු මේ කිව්වේ. ඉතින් මේ වගේ දේවල් පොඩ්ඩක් කතා කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපිට අහගෙන ඉන්න චිත්‍ර මහත්මිය ඔබතුමිය යෝජනා කරනවා කෝඩිනේට් කරලා ජයන්ත මහත්තයත් ඉන්නවා දිරිතුත් මේ අපේ ડોක්ටර් මාදුවත් ඉන්නවා. අනේ සාකච්ඡා කරගෙන යන සේන මහත්තයලා ඉන්නවා. හරි. පිරුවන් සරණයි. පද්මසි මහත්තයත් ඉන්න බව මතක් කරන්න. පිරුවන් සරණයි. පිරුවන් සරණයි හැම දිනාටම මම හිතන්නේ අපි හැම දිනාටම දැන් යම් කිසි විදිහක අදහසක් තියෙනවා අද අපි සාකච්ඡාවට ගන්න මොකද්ද කියලා. මෙතන පඤ්ඤා සූත්‍රය කියලා ප්‍රඥාව කියනකොට ඇත්තටම තථාගතයන් වහන්සේ අපිට හැම වෙලාවකම කියලා තියෙනවා මේ ශාසනයේ දැන් ඒක කියන්න කලින් කියන්න ඕන දෙයක් තියෙනවා. මොකද අපි නවතින තැන් තියෙනවා. දැන් අපි යම්කිසි උසකට නගින්න ඉන්නවනම් අපි ඉනිමගකට නැගලා පළවෙනි පඩිය නැගලා දෙවෙනි පඩිය නැගලා මේක තමයි මෙතන අවසානය කියලා නැවතුනොත් අපිට අපි බලාපොරොත්තු වෙන දැනට යන්න බැරි වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ කියනවා ඒ දේ සිදු වෙන්න පුළුවන්. නමුත් ඒ අවසානය මොකද්ද කියන එක දන්නවනම් දැන් උන්වහන්සේගේ එක්තරා දේශනාවක තියෙනවා යම්කිසි කෙනෙක් මේ ඉනිමගක් හදනවනම් ඉනිමගක් බඳිනවනම් හතරමං හන්දියේක කෙනෙක් ගිහිල්ලා ඇහුවොත් කොහේන්නේ දෝක බඳින්නේ කියලා අදහසක් නැහැ මේ ඉනිමගක් බඳිනවා යන්න කියලා. එතකොට එවැනි කෙනෙකුට ඒ දේ සිදු වෙනවද කියලා අහනවා. එහෙම නැත්නම් අපි හිතමු දැන් බොහොම සාමාන්‍ය උදාහරණයක් අරගෙන අපි ලංකාව ගැනනේ හුඟක් දන්නේ. යම්කිසි කෙනෙකුට අනුරාධපුරේ වඳින්න යන්න ඕනේ කියලා අදහසක් එනවා. එමනම් අපි අනුරාධපුරේ කියන්නේ මොකද්ද? අනුරාධපුරේ ගැන යම්කිසි විදිහක දැනුම කියන එක වෙනස් ශ්‍රුතමය වශයෙන් හරි අපි කියවලා අහලා එහෙම නැත්තම් අපිට අනුරාධපුරයට ගියත් අපි අනුරාධපුරේ පහු කරගෙන යන්න ඉඩ තියෙනවා. ඒත් දන්නේ නැහැ ගිහිල්ලා කියලා. ඒකට හේතු වෙන්නේ අපි ඒ යන්න ඉන්න තැන අපි හරියට අදහසක් නැත්තම් තේරුම් අරගෙන නැත්තම් අපිට ඒ ගමනේ සාර්ථකව යාවන්න බැරි වෙනවා කියන එක. ඉතින් ඒ ආදී වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ හුඟක් අවස්ථාවවල පෙන්නනවා. මොකද මේ අපි දන්නවනේ මේ මාර්ගය පිළිවෙත වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒකත් අපි බෙදලා දන්නවා සීල සමාධි ප්‍රඥා කියලා. මොකද මේ මාර්ගයට බැහැපු අපිත් ඇත්තටම සමහර දේවල් තදින් අල්ලගෙන එතනින් එහාට යෑමක් නැති ගතියක් එනවා. මොකද මෙහෙම කියනකොට තම තමන්ගේ හිතවලින්ම අහලා බලන්න ඕනේ. උන්වහන්සේ කියන මේ සීලය නෙමෙයි මේකේ අවසානය. සමාධිය නෙමෙයි මේකේ අවසානය. එහෙමනම් ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා ප්‍රඥාවයි අවසානය කියලා. ඉතින් යම්කිසි කෙනෙක් මේ සීලය සම්පූර්ණ කරගෙන මම කොහොම හරි සීලය සම්පූර්ණම කරගෙන තමයි මම සමාධියට යන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණම මේ දෙකම ඉවර කළා තමයි ප්‍රඥාවට යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා හිතෙනවා නම් ඒක සමහර විට අපිට මේ ජීවිතේදී කරගන්න බැරි වෙයි. ඉතින් මේ සූත්‍රයේ හැටියට කියනවා යම් කිසි කෙනෙක් මේ ආර්ය ප්‍රඥාව නැත්තම් විදර්ශනා ප්‍රඥාව නැත්තම් මේ ජීවිතේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. කොහොමද ජීවත් වෙන්නේ? පීඩා සහිතව, දැඩි දුක් සහිතව. ඒ සියල්ලටම හේතු වෙන්නේ නොදන්නකම. ඉතින් නොදන්නකම නැති කරගන්න තමයි අපිට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. ප්‍රඥාව අවදි කරගන්න තමයි අපිට සමාධියක් අවශ්‍ය වෙන්නේ. සමාධියට උදව් කරගන්න තමයි අපිට සීලය අවශ්‍ය වෙන්නේ කියන එක පුණ්‍යාංශයේම දේශනා කරලා තියෙන නිසා මේ දේ සත්‍යද නැද්ද කියන එක අපිම ප්‍රගාල බලන එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මම හිතනවා මේ සූත්‍රය සාකච්ඡා කරගෙන යනකොට අපිට ඉදිරි කරුණු වලට ක්‍රමයෙන් යන්න පුළුවන් වෙයි කියලා. ඇයි ප්‍රඥාව වැදගත් වෙන්නේ? එහෙමනම් මේ ආර්ය ප්‍රඥාව, විදර්ශනා ප්‍රඥාව ගැන අපි දැනනවද? කොහොමද අපි දැනගන්නේ ගැන කියලා අපි ටිකක් සාකච්ඡා කරලා කල්‍යාණ මිත්‍රයන්ගෙන් අහලා දැනගනිමු. කවුරු හරි අපිට ඉදිරිපත් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හුඟක් හොඳයි. තරමක් හරි අපිට දැනුමක් ලබා දෙන්න මේ ගැන. කවුරු හරි එහෙම කැමති කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවද? නැත්නම් ડોક્ટર මාධවට මම යොමු වෙන්න කැමතියි මේ ආර්ය ප්‍රඥාව කියන එක අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි. ඔව් හැමෝටම සම්මා සම්බුදු සරණයි. මෙතන මේ මම පොඩ්ඩක් දැන් අපි කතා කරා මේ අර ගිනිගත් වස්ත්‍රයක් ගිනිගත් හිසක් ඇති කෙනෙක් වගේ මේ කුසල ධර්මයන් කියන්නේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා කුසල ධර්මයන් තුල හිත තියාගන්න පුළුවන් විදියට මේ විදර්ශනා ප්‍රඥාව නැත්තම් මේ ජීවිතය තුළදීම දුක් විඳිනවා කියන එක බොහොම ප්‍රත්‍යක්ෂයි. ඒක තමයි ඇත්තටම අපි හොඳට මතක තියාගන්න ඕන මේ ජීවිතයේ අවබෝධය. මොකද මේ අපි ලොකු දේවල් ඉස්සර වෙලා යන්න ඉස්සර වෙලා මේ බඹයක් පමණ ශරීරය තුළින් මෙන්න මේ ජීවිතයේ මම දුක් විඳිනවා කියන එක යම් අවබෝධයක ඉන්න එක හරි වැදගත්. මොකද මේ දැනට මේ මනුස්ස ලෝකේ තියෙන මේ රූප අපි වෙන ධානවලට වෙන දේවල් වලට සමාධීන් වලට යන්න ඉස්තර වෙලා මෙන්න මේ ජීවිතය තුළදී මෙන්න මේ බඹයක් පමණ ශරීරය තුළ ඇති වෙන මේ රූපයේ වෙනස්කම්, ඒ කියන්නේ අධ්‍යාත්මික බාහිර මේක මේ අතීතයේ වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා එහෙම නැත්නම් මේ අධ්‍යාත්මික වේවා බාහිර වේවා මෙන්න මේ රූප කොටස මට මේ දැනට හම්බ වෙලා තියෙන මේ බඹයක් පමණ ශරීරය තුලින් තමන් අධ්‍යාත්මිකව ඉස්සෙල්ලා මේක බලන්න පුරුදු වුණොත් අපි ඇත්තටම එතන ඉඳන් අර මේ ජීවිතේ දුක් විඳින එක මේ ගොඩක් දුරට සීමා කරගන්න පුළුවන්. අනිත් එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අර කිව්වා වගේ මේ තණ්හා දික්ති මාන වලින් තමන් හරි කියන දික්තියකට ඇවිල්ලා කට්ටියක් ඉන්න පුළුවන් කියන එක ඒකත් හරිම වැදගත්. මොකද අපි එතෙන්දී හොඳට මතක තියාගන්න ඕන මට මේ මම නිතරම මතක් කරලා දෙන එකක් තමයි මේ කාලෙදි මම මගේ භාවනාව ගොඩාක් වෙලාවට මට යන්නේ අර අතුලයි නිවන විතරයි අතුල අනිත් හැම දෙයක්ම තුලණය කළ හැකි කියන මට්ටමට. මොකද හැම දෙයකම මම හැම වෙලෙම ගන්නවා වගේ මේක මං කොටයි එහෙම නැත්නම් අපි කියනවා අපායට ගියත් ඉස්සරල යන්න ඕන ඕ වගේ කතා හැම දෙයකම මේ හැම කරන සංස්කාරයකම අනිත් පැත්තක් තියෙනවා. ඒකම තමයි අපි මේ ධර්ම සාකච්ඡාවක් පටන් ගැනීම පවා ධර්ම සාකච්ඡාවක් කරනකොට ඒ විවිධ අදහස් විවිධ එකිනෙකට විරුද්ධ අදහස් එන්නේ. මොකද ඒ හැම අදහසකටම ඒ හැම අදහසක්ම කියන්නේ සංස්කාරයක් නිවන නෙවෙයි, ඒ සංස්කාරයට ප්‍රතිවිරුද්ධ දෙයක් අනිවාර්යෙන් තියෙනවා. මොකද ඒ සංස්කාරයක් කියන්නේ පැවැත්මක්. ඒ පැවැත්ම තබා ගන්න නම් ඒකේ නැවැත්ම තිබිලා නැවතින පැත්ත තිබිලා ආපස්සට පැවැත්මයි නැවැත්මයි මේ අටලෝ දහම දිගටම මෙහෙම පෙරලි පෙරලි, ඒ කියන්නේ දුක සැප එහෙම නැත්තම් මේ කියන සංස්කාරයේ පැවැත්ම නැවැත්ම පැවැත්ම නැවැත්ම මේ දිගටම තුවර නිසා තමයි මෙන්න අපිට මේ ලෝකයක් තරම් ප්‍රශ්න ඉස්තර වෙලාම හටගෙන තියෙන්නේ. අන්න ඒකත් පොඩ්ඩක් මේ ප්‍රඥාව තුලින් අපි දැනගන්න ඕන. මේ හැම දෙයක්ම ඇති ඇති වෙවි නැති නැති වෙවි යන එකම තමයි මේ විදර්ශනා ප්‍රඥාව. මේව මෙන්න මෙහෙම පවතිනවා කියලා අපි හිතුවත් නැතත් අපේ අතින් හිතාගෙන අපේ අතට පෙර අවිද්‍යාව නිසා අපේ අතින් ඒ දේ සිද්ධ වෙන නිසා මෙන්න මේකේ යම් තරමකට නිත්‍යභාවයක් යම් තරමකට තමන්ගේ කර ගැනීමක් මෙතන පවතින නිසා තමයි මේ අපිට මේ ප්‍රශ්නය වෙන්නේ කියන එක. අනිත් එක තමයි මම භාවනාවේදී ම ගොඩාක් දුරට මේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොච්චර හිතාගෙන හිටියත් මේ දේවල් අපි ගොඩාක් දේවල් අපි ඉක්මවලා ගිහිල්ලා මට දැන් විදර්ශනාව හොඳට වැඩෙනවා කියලා. හැබැයි විපාක ධර්මයන් විපාක දෙනකොට ඒවත් තමන්ගේ අර භාවනාවේ තියෙන යම් සමත භාවයක් යම් සමාධින් කඩාගෙන මේක පොළාපනින ආකාරයක් අපිට හැමෝටම අත්දකින්නවා. අන්න ඒකට ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ ධර්මතා ඇත්තටම තමන්ට ඉන්ද්‍රිය ධර්මයන් විදිහට දිනු වෙලා නැතිකම. අන්න ඒකත් තමන් හදා ගන්න ඕන. මෙතන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරනවා තමන් අර නොපසුබට්න විරියක් තුලින් මේවා පවත් ගන්න මේවා අකුසල් තමන්ගේ හිතට නොවදින විදියට ඒ දේ තියෙන අනිත්‍යභාවය මොනවා හරි දෙයක් එනවනම් මොනවා හරි තමන්ට සිතිවිල්ලක් එනවනම් මේ සිතිවිල්ල මගේ තියෙන අවිද්‍යාවෙන් මේක උලුප්පල දක්කලා තමයි මේ ප්‍රශ්නය මට ඇති වෙන්නේ කියන එකේ අවබෝධයක් ඇත්තටම මේ විදර්ශනා ප්‍රඥාවේ මං හිතන්නේ වැදගත් වෙනවා. මම අනිත් කට්ටියටත් අවස්ථාව දීලා දැනට මම නිහඬ වෙන්නම්. මං හිතන්නේ අපි තවදුරටත් සාකච්ඡාව ඉස්සරහට ගෙනියමු. සම්මා සම්බුද්ධ සර්මයි. තිරුවන් සරණයි ડોක්ටර් මාදව. ඇත්තටම ඔබතුමා හොඳ කරුණු කීපයක්ම සඳහන් කරා. ඇත්තටම අවසාන වියේ යෙත්තේ මේ ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින දෙයක් කියන එක තීරුම් ගැනීමයි කියන එක. මං හිතන්නේ ඒක තමයි අපේ අවසාන ඇත්තටම ප්‍රඥාව වශයෙන් වැඩෙන්න ඕන තැන. අපි තවත් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අහලා බලමු. වසන්ත මහත්තයා, ඔබතුමාට පුළුවන් ද අපිට එකතු වෙන්න මේ සම්බන්ධයෙන් ආර්ය ප්‍රඥාව වශයෙන් අපි තේරුම් ගත යුතු මොකක්ද කියන එක? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම මේ සාකච්ඡාවට මැදින් සහභාගී වුණේ දැන් මට ටිකක් තේරුම් ගියා මේ ආර්ය ප්‍රඥාව ගැන කතා කරනකොට. මේ බුදුජාන මහන්සියද අවුරුදු 45ක් දේශනා කරපු මේ සතිපුබුදු පාක්ෂික ධර්මවල වෙනම පැහැදිලි කරන්නේ මේ ප්‍රඥාව කියන එක එක ඉන්ද්‍රිය ඉස්සල්ලා කියන්නේ සතර සතිපට්ඨානයේ සතර සම්මප්පධාන වීර්ය ඊපස්සේ සතර ඉද්ධිපාද ඊට පස්සේ පංච ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්මල සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය ඊට පස්සේ පංච බලයක් වෙනවා. ඉතින් ප්‍රඥාව කියන එක හැමතිස්සෙම අරවත් සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. හැබැයි ඊට කලින් සද්ධාව කියන එක ඒ වගේව තියෙනවා. දැන් ඒ වගේ තව උදාහරණයක් ගත්තොත් කියන්නේ දැන් මේක තාල වගේ සූත්‍රයකත් ඒකේ තියෙන්නේ සද්ධා ධනං සීල ධනං හිරියොතබ්බං චාගසත ප්‍රඥා කියලා. ඉතින් ඒ වගේ පිළිවෙලකට තියෙන්නේ ප්‍රඥා තමයි අන්තිමට එන්නේ. හැබැයි ඊට කලින් කරවිතු දේවල් ගොඩාක් ඉතින් තියෙනවා. ඉතින් දැන් ඒ වගේ දැන් බලනකොට දැන් ආනාපාන සතියවත් වඩන්නේ කෙනෙක් පටන් ගත්තාම ඒකේ ඉස්සලාම කියන්නේ මේ මානසිකාරය කියන ඕහන ලක්ෂණයනේ. දැන් ගොයම් ගහක් ඉස්සලා අතින් අල්ල ගන්නවා. ඊට පස්සේ තමයි ප්‍රඥාවෙන් තමයි සිඳින්නේ. ඒ කියන්නේ ඡේදන ලක්ෂණ. ඒ වගේ මේ ප්‍රඥාව කියන එක ඉතින් අපිට ඉබේ එන එකක් නෙමෙයි. මම හිතන්නේ ඒක අහලා දැනගෙන ඊට පස්සේ අපි තුනේ වඩා ගන්න ඕන එකක් කියලා මට දැන් තේරෙන්නේ. ඉතින් ඒ වගේම ඉතින් සෞදෘතත් අපට අත්‍යවශ්‍යව ගෙනියන්න කල්‍යාණ මිත්‍රයන් වත් අහලා බලමු. මට දැනට මම තුන අතර ඉස්සරහ තමයි. තිරුවන් සරණයි වසන්ත මහත්මයා. ඔබ බොහොමත්ම හොඳින් මුගක් කරන විස්තර කරා. මේ ආර්ය ප්‍රඥාව කියන එක ඇත්තටම අපි ඒක ටිකක් ලොකු වැඩි නිසා එකපාරටම මට හිතුණා අපි මේ සූත්‍රයේ තියෙන අපිට තේරෙන තැනකින් යමු කියලා. මොකද එහෙම ගියොත් අපිට ක්‍රමයෙන් ඉදින්ට අපි ළඟා වෙයි කියලා අදහසක් වශයෙන් හිතට ආපු නිසා මේ සූත්‍රයේ දලොත් මහත්මයා කියනකොට අපිට කිව්ව යම් කිසි කෙනෙකුට මේක නැත්තම් දැන් අපි හැම වෙලාවෙම තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරයේ තුලින් මේ දේවල් දැකලා තේරුම් ගන්න කියලානේ. එතකොට උන්වහන්සේගේ වචනින්ම කියනවා යම් කිසි කෙනෙකුට මේක නැත්තම් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපිට මේක තියනවාද කියන එක කියලා හිතුණා. මොකද උන්වහන්සේ කියන්නේ යම් කිසි කෙනෙකුට මේක නැත්තම් මේ ආර්ය විදර්ශනා ප්‍රඥාව එවැනි පුද්ගලෙක් මේ ජීවිතයේදී පීඩා සහිතව දැඩි දුකකින් තවත් එක වචනයක් එතුමා සඳහන් කළා මට ඒක අමතකයි තමයි ජීවත් වෙන්නේ කියලා. එහෙමනම් අපිට මේ ජීවිතේ අපි මෙන්න මේ විදිහටද ජීවත් වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් අපිට තේරෙනවා අපිට ආර්ය විදර්ශනා ප්‍රඥාව තියෙනවද නැද්ද කියලා. එහෙමනම් යම් කිසි කෙනෙකුට තමාතුලින් සිටිවිල්ලක් එනවා නම් ඇත්තටම ඒ විදිහට තමයි හිටියේ. නමුත් දැන් ඒක ටිකක් අඩු වෙලා මොකද ගාක් වෙලාවට අපේ රොෂාන් මහත්මයා කතා කරනකොට බොහොම අපිට ආදරෙන් කියනවා විස්තර මෙහෙමයි මම දැන් නම් මෙහෙමයි එහෙම කියලා කියනවා. එතකොට තමන්ම තමයි මේක දකින්න ඕනේ මේ විදියට ඉඳපු මම දැන් ටිකක් හරි තරමන් තුරට මගේ මේ දේවල් අඩු වෙලාද මෙහෙම දී ගත්තපු දේවල් දැන් මට එහෙම දැනෙන්නේ නැද්ද එහෙම කියන එක තමන් තුලින්ම දැකලා තේරුම් ගත්තොත් එතකොට අපිට තේරුම් යයි කියලා හිතෙනවා. මේ අපි තුල තරමකට හරි මේ ආර්ය විදර්ශනා ප්‍රඥාව වැඩෙනවද කියලා. සමහරට අපිට මේක වචන වශයෙන් නොතේරෙන ඉඩ තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ කියපු මේ පීඩා සහිතව දැඩි දුක් සහිතව මේ ජීවිතය ගෙවෙනවා ඒක දන්නේ නැත්තම් කෙනෙක් කියලා ඒ අවබෝධය නැත්තම් කෙනෙක් උඩ අපට එවැනි අදහසකට එන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් මෙවැනි ජීවිතයකට පීඩා සහිතව දැඩි දුකකින් ජීවත් වෙනවා කියන එක කොහොමද සිද්ධ වෙන්න පුළුවන් කියන එක ජයන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙන දේ සම්බන්ධයෙන් හොඳයි තිරුවන් සරණයි. හැමෝටම මම පටන් මම යම් කිසි අදහස් කීපයක් ප්‍රකාශ කරන්න කැමතියි මේ සම්බන්ධයෙන්. ඇත්තටම ආර්ය ප්‍රඥාව කියන එක තමයි මුලින්ම චිත්‍රා මහත්මිය ප්‍රශ්න කළේ කුමක්ද ආර්ය ප්‍රඥාව කියන එක කියලා. ආර්ය ප්‍රඥාව කියලා කියනකොට තේරෙන විදිහට ඇත්තටම මේ ත්‍රිලක්ෂණය හඳුනා ගැනීම, එහෙම නැත්නම් ත්‍රිලක්ෂණය ගැන තියෙන අවබෝධය, කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කොටස් තුන පිළිබඳව දැනගන්න යම් කිසි විදිහකින් සත්‍ය ඥානයක්. එහෙමත් නැත්නම් ඒක එහෙම නිත්‍ය නොවන බවක්. එහෙමත් නැත්නම් සත්‍යයක් නොවන බවක්. මේ සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් අපි එදිනෙදා තමන්ගේ කියලා හෝ නැත්නම් තමන්ගේ ලෝකයේ කියලා සලකනු ලබන සීලෝම දේවල් තුළ ඇති නිත්‍ය නැති බවක්. ඒ වගේම ඒකින් අවසාන වශයෙන් සැපයක් නොලැබෙන බවත්, ඒ කිසියම් දෙයක තමන්ගේ අධිපතිභාවයක් පවත්වා ගන්න බැරි බවත් දැනගන්න එක තමයි ආර්ය ප්‍රඥාව කියන හැටියට දැනට තේරුම් අරන් ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරනකොට අපි විශේෂයෙන්ම ලෝභ යම් යම් දේවල් වලට ලෝභ කරන්නේත්, ද්වේෂ කරන්නේත්, ඒ වගේම යම් මුලා වීමක් සිද්ධ වෙනන්නේ සියලුම දේවල් කෙරෙන්නේ මේ දේවල් මම කියලා, එහෙමත් නැත්නම් මගේ කියලා, එහෙමත් නැත්නම් මගේ අධිපතිභාවයේ පවත්වගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මගේ එජෙන්ඩා එකට අනිත් දේවල් තියනවා කියලා තියාගන්න පුළුවන් කියන හැඟීම තමයි සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ මනසකට යෙදෙන්නේ. එතකොට එහෙම කරනකොට තමයි දැන් මේකේ වෙනස් වෙන බවක්, ඒ වගේම තමන්ගේ අධිපතිභාවයේ පවත්වා ගන්න බැරි බවක් දැනෙනකොට තමයි දුක කියන එක එන්න පටන් ගන්න. ඇත්තටම කොයිතරම් භෞතික සැප වින්දාන් හැමෝම මේ ලෝකේ ජීවත් වෙන හැමෝම අර උතුරන වතුර ටික උතුරනකන් ඒ හැලිය ඇතුලේ නටන කකුලුවෙක් වගේ තමයි පංච ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන දේවල් අරමුණු සතුටින් බාර අරගෙන සමාන්න දුකක් එනකොට ඒක ඉවත් කළා. කාම ලෝකයේ තුල සැප වෙන මානසිකත්වයක් ගොඩනගාගෙන යන්නේ අර වතුර ටික උතුරනකන් හැලිය ඇතුලේ තැඹෙන හැලිය ඇතුලේ ඉන්න කකුලුව වගේ අවස්ථාවක් තමයි හැමෝටම තියෙන්නේ. ඒක දුක නොදැන, කියන්නේ දුක විඳිනවා, දුක එනවා, දුක ගැන දන්නේ නැතිකම. ඉතින් ඒ වගේ තැනක් නැති කරන්න තමයි මේ ආර්ය ප්‍රඥාව කියන එක උපයෝගී කරගන්න වෙන්නේ. මේකේ සීල සංස්කාරවල අනිත්‍යතාවයත්, ඒ වගේම දුක්ඛතාවයත්, අනාත්මතාවයත් දැනගන්නවා කියන තැන තමයි, එතන තමයි අර නිබ්බිදාව. එහෙමත් නැත්නම් මේ සංස්කාර ධර්මයන් තුළ ඇතිවන ප්‍රඥාවෙන් යුතුව ඇතිවන කලකිරීමක් ඇති වෙන්නේ. එහෙම කලකිරීමක් ඇතිවන කෙනෙක් තමයි ඒකෙන් මිදෙන්න, ඒකෙන් අයින් වෙන්න උත්සාහයක යෙදෙන්නේ. ඉතින් ඒ උත්සාහයක යෙදিলা ඒ මූලික වශයෙන් ඒක සත්‍යයක් බව තේරුම් අරගෙන ඊට පස්සේ මාර්ග ප්‍රතිපදාව වඩාගෙන යනකොට තමයි ඒක ක්‍රමක්‍රමයෙන් ආර්ය භාවයට පත් වෙලා එතකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ අවබෝධයට පැමිණෙන්නේ. දැන් එතකොට ආර්ය භාවයට පත් වෙන්න ඒ ආර්ය ප්‍රඥාවට අවශ්‍ය වෙන විදර්ශනා ඥානෙ දුබල වෙනවා කියලා කියන්නේ අපි නිතරම ඉගෙන ගන්නවා නීවරණ ධර්ම ගැන. නීවරණ ධර්ම ගැන කතා කරනකොටම සූත්‍ර දේශනාවල ගෝහෝම තැන්කම කියලා තියෙනවා පඤ්ඤා දුබ්බලීකරණය කියලා. ඒ කියන්නේ ප්‍රඥාව දුර්වල කරනවා නම් ඒවට මේ නීවරණ ධර්ම, ඒ කියන්නේ අපි කාම ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා තීන මිද්ද වගේ ඒ කියන නීවරණ ධර්ම තමයි බහුල වශයෙන්ම යෙදෙන්නේ. අර අද දරුවත් මහත්මයාත් උදේ කිව්වේ මෙහෙම මනසේ යම් කිසි සංසිඳීමක් එනකොටම ඒ දේවල්, ඒ කාමයන් අරඹයා ඇති වෙච්ච සිතිවිලි. කාම කියලා කියන්නේ මේ ලෝකයේ අපිට ඇහැට, කනට, නාසයට, දිවට, කයට හම්බෙන වස්තු. ඒවා අනුව අපේ හිත ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අනුව ඒ කෙරෙහි හිත ඇදිලා යනවා. මොකද අපි හැම වෙලාවෙම ඒ පැත්තට කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් කාම ලෝකයේ විඳ සැප තමයි අපිට සංසාරයේක සැප හැටියට දැන්නලා තියෙන්නේ. මේ නිර්ආමිස සැපයක්, ඒ කියන්නේ ඒන් ඉවත් වීමෙන් ලැබෙන සැපේ ගැන හැඟීමක් අපේ ජීවිත තුළට ඇතුල් වෙලා නැහැ තාමත් එහෙම. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයකින් අපි ශ්‍රුතෙන් අපි ඇති වුණා. නමුත් ඊට වඩා අපේ නීවරණ ධර්ම ප්‍රබලයි. මේ නීවරණ ධර්ම ප්‍රබල වෙන නිසා ඒ පැත්තට ඇවිල්ලා ඒ පැත්තේ සුඛයක් තමයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම වෙන කෙනාට ඇත්ත වශයෙන්ම දුක කියන එක එන්නේ නිරන්තරයෙන්මයි. මොකද එයා කාමෙන් ඒ කාම වස්තු පරිහරණය, එහෙමත් නැත්නම් ඒක ඒවට මුලා වෙලා ඉන්න තාක්කල් සසරෙන් ඈතර වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සසර කියන්නේම දුකයි, ලෝකේ පවතින දුකේ කියනවනේ බුදුසජාණන් වහන්සේ. එතකොට දුකටම තමයි පත් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි, ඒවා යන්න පුළුවන් දුගතිය දක්වා, දුගතියට පමිනන තරමට දක්වා ඒ අපේ නීවරණ ධර්ම බලවත් වෙලා ඒ අපිට ඒ දුගතියට පත් කරන කර්ම කරා යන්න හැකියාවක් පවා මේ නීවරණ ධර්ම ප්‍රබල වීම තුලින් ඇති කරනවා. ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට අපේ මේ ආර්ය ප්‍රඥාවට යන්න තියෙන මඟ වහන ඒක ආවරණය කරන නීවරණ ධර්ම තමයි එතෙන් හුඟක් වෙලාවට අපිට බලපානවා කියලා දැනට හිතා ගන්න තියෙන්නේ. මම හිතනවා ඒක දැනට ප්‍රමාණවත් කියලා තේරුම් ගන්නයි. ජයන්ත මහත්තයා මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. ජයන්ත මහත්තයා එතකොට අපිට මතක් කරලා දෙන්න දැන් හිතන්නකෝ යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙලා නැති කෙනෙක් කියලා මේ හොඳට ධර්මයේ ශ්‍රවණය කරන මේ ධර්මයේ දන්න අපි වගේ කෙනෙක් කියලා හිතන්න සෝතාපන්න වෙලා නැත්නම් තාම මේ පුද්ගලයා එයා දුගතියට යන්න හැකියාවක් මොන විදිහකටද ඇති වෙන්න පුළුවන් කියලා පොඩි උදාහරණයක් එක්ක වගේ කියන්න පුළුවන්. හොඳයි දැන් මතක් වෙන විදිහට කියන්නම්. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි අහලා තියෙනවා දැන් ඇත්තටම මේ සෝතාපන්න වෙනකොට අනිවාර්යයෙන්ම නැති වෙන කෙලෙස් ධර්ම තියෙනවා. ඒ තමයි දුගතිගාමී කෙලෙස් ධර්ම වෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම අන්තරයෙන් තොරව ඒ කියන්නේ මේ ජීවිතයෙන් පසුව අතරකින් තොරව නිරේත යන කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි පංචානන්තරි පාප කර්ම ටික. එතකොට සෝතාපන්න වෙන කෙනෙක් අතින් මේ පංචානන්තරි පාප කර්ම කෙරෙන්නේ නැහැ. ඒ වගේම සෝතාපන්න වෙන කෙනෙක් වෙනත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් සරණ යන්නේත් නැහැ. ඔන්න ඔය කාරණා හය තමයි සෝතාපන්නියටපත් කෙනෙකුට තියෙන විශේෂම ලක්ෂණ ටික. ඒ කියන්නේ සෝතාපන්න නොවුනන යම් කෙනෙක් එයා අතින් මේ පංචානන්තරේ පාප කර්ම පවා කෙරෙන්න හේතු යෙදෙන්නේ ඉඳ තියෙනවා. මොකද මේ කෙලෙස් දුරු කරලා නැති හින්දා. ඒක නිසා මේ ඒකේ තියෙන භයානකත්වය තමයි සෝදාපන්න නොවීමේ තියෙන භයානකත්වය තමයි අඩුම ගානේ ඊළඟ ජීවිතයේදී මාතරන් නිරයට යන තරම් කර්ම කෙරෙන්න පුළුවන්. ඒ වගේම ඒකින් අපිට හිතනවා කියන්නේ ඉදිරි භවයන් වල කොච්චර හේතු තියනවද දුගතියට යන්න කියලා. ඒ කර්ම ටික කෙරෙන්න තියෙන හේතු නැති වෙලා නැහැ. ඒ නිසා ඒ හේතු තියෙනවා කොයි වෙලාවක හරි ඒක මත කියන්නේ අවස්ථාව නොලබනු හින්දා සමහර විට සීලයක් රැකෙනවා ඇති. නමුත් අවස්ථාව ආවොත් දැන් හුඟක් වෙලාවට දැන් තමන්ගේ දරුවෙක් ළඟ සර්පෙක් කෙන වෙලාවට අපිට දරුවා බේරා ගැනීමේ අදහසින් කොච්චර අපි පන්සිල් පද පහ රැකගෙන ඉන්න මහන්සි ගත්තත් දරුවා බේර ගන්න අදහසින් හෝ ඒ සර්පයාව මරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ගෙදරට සොරසතුරෙක් ඇතුල් වෙන වෙලාවට අපේ ජීවිත ආරක්ෂාව සඳහා හරි ඒ එන සොරසතුරට ගහලා මරණ චේතනාවක් එන්න පුළුවන්. අපි අතින් ඒ වගේ දෙයක් කරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ තියෙන හේතු නැති වෙලා නැහැ සෝතාපන්න වෙනකන්. ඒක නිසා තමයි දුගතියට යන්න තියෙන ප්‍රවණතාවයක් සෑහෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. ඒ අනුව කල්පනා කරලා සංසාරයේම කරපු දේවල් තියෙනවා. අපි දැන් මේ ජීවිතේ අපි සිල්වත් කියලා හිතාගෙන ඉන්නවා, ගුණවත් කියලා හිතාගෙන ඉන්නවා නම් අපි දන්නේ නැහැ අපි සංසාරයේ මොන වගේ අකුසල කර්ම කරලා තියෙනවද කියලා. ඉතින් මරණාසන්න මොහොතේ ඒ අකුසල කර්මයක් හෝ මතුවලා ඇවිල්ලා අපිව දුගතියට අරගෙන යන හේතු නැති වෙලා නැති බවයි තේරෙන්නේ. ඒව නැති වෙන්නේ ඇත්තටම සෝතාපන්න බවට පත් වුණාට පස්සේ කියන එක තමයි දැන් තේරෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න යාත් වාද බොහොම හොඳින් පැහැදිලි කළා. මම බලාපොරොත්තු වෙච්ච පිළිතුර ඊටත් වැඩි හොඳින් ප්‍රකාශ කළ බොහොම පිං. ඒක තමයි මටත් ඉස්මතු කර ගන්න ඕනකම තිබුණේ. කිසියම් කෙනෙක් මොනතරම් ධර්මයේ දැනගෙන ඉන්නා එහෙම වෙලත් අර මේ සෝතාපන්න ඵලයට පත් වෙන තරමට දික්කිය විචේල නැත්නම් ඒ කුත්තලයා අරවාගත් උදාහරණය මගේ හිතට ආවේ මේ දරුවෙක්ගේ උදාහරණයක්. හිතමුකෝ මට මතක් වුණ සතෙක් නෙවෙයි පුරුෂයෙක් මොකක් හරි හානියක් කරනවා කියලා දැනලා ආච්චි කාමරයකට හොරෙක් කරනවා දරුවෙකුට හානියක් කරන තත්ත්වයකට පත් වෙනවා. ඒ තමයි තත්ත්වය ළඟ තියෙන පොල්ලකින් ගහලා හරි දරුවා බේරගන්න යමෙකු කටයුතු කරයි. සෝතපන්න වෙච්ච හැමෝම එහෙම කරනවා නෙවෙයි. ධර්මයේ අවබෝධ කරගත්තේ සිට මේ වශයෙන් කෙනෙක් ඉන්න නොපෙන්නන වෙන්න පුළුවන්. මෙතන නියම කෙනෙක් අපි දන්නේ. නමුත් යන්නේ යමෙකු කටයුතු පොල්ලකින් ගහලා හරි ඔළුවට අනුවංශය නැටලා වැටි. තමන්ගේ දරුවා බේරගන්න කටයුතු කරන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒත් ඔබතුමා කිව්වා ගැට හේතුව නැතිලා නැහැ කියන කාරණා. ඒ ප්‍රශ්නේ අහන හේතු උනේ අපේ තියෙන උනන්දුව කොතරම් දුරට අදුම වශයෙන් ඒ පරමාර්ථ දක්වාවත් තියෙනවද කියන දේශමතක ගන්න සමා වෙන්නේ. මම කොහොම මේ ගෞරවයෙන් පිළිගත්තේ පිළිතුරු. එච්චරම හරි ඔබතුමා. තේරුණායි. ඇත්තටම ඒ ප්‍රශ්නෙට පස්සේ අපිට ඇත්තටම මේ තවදුරටත් අපි මේ සූත්‍රයේ තවත් කරුණු කීපයක් ගැන තේරුම් ගන්න උත්සාහ කළොතින් මේ යම් කිසි කෙනෙක් මේ ආර්ය ප්‍රඥාව නැත්තම් දැන් අපිට ජයතමාත් පැහැදිලි කරයි තම හොඳින් මොකද ආර්ය ප්‍රඥාව කියලා කියන්නේ කියන එක එතුමා පැහැදිලි කරා ත්‍රිලක්ෂණ පිළිබඳ අවබෝධයක් නැතිකම කියලා. එතකොට මේ ත්‍රිලක්ෂණය පිළිබඳ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මොකක අනිත්‍ය බවද අපි බලන්න ඕනේ මොකක දුක් බවද අපි බලන්න ඕනේ මොකක අනාත්ම බවද අපි බලන්න ඕනේ කියන එක එහෙමනම් අපේ ප්‍රඥාවට අපි යොමු කරගන්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මේ විදිහට හිතනකොට ඇත්තටම මොකකද මේක බලන්න ඕනේ කියන එක අපි ටිකක් තේරුම් ගත යුතු තැනක් වෙනවා. ඒ මොකද එහෙම නොබැලුවොතින් උන්වහන්සේ කියනවා මේ ජීවිතයේ ජීවත් වෙන්න වෙන මේ විදියටයි එහෙම ජීවත් වෙලා මරණින් මතු දුගතියකට යන්න ඉඩ තියෙනවා කියලා. දැන් එතකොට දලොත් මහත්මයා අහපු ප්‍රශ්نين අපිට තේරුණා යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයකට නොපැමිණ මියගොත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඉතින් දැන් මෙතනදී ඇත්තටම මේ පීඩා සහිතව දැඩි දුක් සහිතව ජීවත් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි තවත් විදිහකට ඒක ගැන හිතුවොත් මට හිතෙනවා අපි අටලෝ දහමින් සැලෙන සිතක් ඇතුව ජීවත් වෙනවා කියලා. එහෙම කිව්වොත් මොකද මේ ජීවිතයේ ඇති වෙන දේවල් අපි දන්නවා ලාභෝ අලාභෝ ඇසෝ යසෝච යති වශයෙන් අපි අටක් දන්නවා. ලාභේදී සතුට වෙනවා අලාභේදී දුක් වෙනවා. ඒ විදිහට ප්‍රශංසාවේදී සතුට වෙනවා නිඳාවේදී අසතුට වෙනවා. මේ විදිහට බලනකොට අපිට තේරෙනවා මේ මනස කියන එක මේ ලොකු සීසෝ පැදිල්ලක තමයි ඉන්නේ කියලා. මේ සීසෝ පැදිල්ලට හේතු වෙන්නේ අපිට ආර්ය ප්‍රඥාව නැති නිසා කියන එක තමයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රයෙන් අපිට කියලා දීලා තියෙන්නේ. ආර්ය ප්‍රඥාව නැත්තම් මාර්ග ඥාන වලින් පිරිහුණ කෙනෙක් කියලා කියනවා. ඒකට මාර්ග ඥානේ යම් කිසි කෙනෙක් මාර්ගයට ආව නම් එවැනි කෙනෙක් සම්මාදිට්ඨියට ඇතුල් වෙලා සම්මාදිට්ඨිය අනුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ යන කෙනෙක් වෙන්න ඕනේ. එවැනි තත්ත්වයකට පත් වෙන්න නම් කෙනෙක් ඇත්තටම සෝවාන් තත්ත්වයට පත් වෙන්න. සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? ඇත්තටම මේ මමත්වය තේරුම් ගැනීම මම කියන්නේ කවුද? කියන එක තේරුම් ගැනීමෙන් තමයි මේ தත්වයටපත් වෙනවා කියන එක දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මේ අටලෝ දහමින් නොසැලෙන සිතක් ඇති වෙනවා නම් යම් කිසි කෙනෙකුට එවැනි කෙනෙක් ආර්ය ප්‍රඥාවෙන් යුක්ත වූ කෙනෙක් වෙන්න ඕනේ කියලා. මේ ඇත්තටම මෙතන මේ තර්කයෙන් තමයි මේ විදිහට දේවල් පැහැදිලි වෙන්නේ. නමුත් අවසාන වෙනකොට මේ තර්කය ඇත්තටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මොකද අපිට තර්ක කරලා තේරුම් ගන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ තර්කයෙන් තේරුම් ගන්න දුරේදී අපි තේරුම් ගන්න මේ ලෝකයේ තුල මේ ලෝකය කියන්නේ මේ අපේ ඉන්ද්‍රයන් කියන්නේ ඇස කන ආසය දිව ශරීරය මනස මේවා තුලින් අපි හදා ගන්න ලෝකය තේරුම් ගන්න එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ කියන එක. ඉතින් අපි නිතරමත් ඒ ගැන කතා කරනවා. නමුත් මේ පීඩා සහිතව දැඩි දුකකින් ජීවත් වෙනවා කියන හේතුව වෙන කිසි දෙයක් නෙමෙයි. එහෙනම් ජයන්ත මහත්තයා පැහැදිලි කර දෙwidetildeට මේ මම අඳුනන්නේ නැතිකම නිසා මේ ඇත්තටම ඒ తත්වේ නිසාම එන తත්වයක් කියලා. මොකද හැම සිදුවෙන දෙයක්ම සෑම අරමුණක්ම මම කියලා මගේ කියලා මගේ යටතේ පවත්වන්න පුළුවන් කියලා ගන්න නිසා තමයි අපි මෙහෙම දුකින් ඉන්නේ කියන එක. ඉතින් මෙතනදී ඒක අපි තේරුම් ගත්තොත් ඇත්තටම මේ මෙවැනි සිතක් කොහොමද හදාගන්නේ? අටලෝ දහමින් නොසැලෙන සිතකටපත් වෙන්න අර ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න පුළුවන් කියන එක තථාගතයන් වහන්සේ කියන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් නිසා. දැනට නැති වුණත් ඒක කරන්න පුළුවන් දෙයක් නම් අපි ඊළඟට තේරුම් ගන්න ඕන මේක කරන්න පුළුවන්ද කියලා, මෙහෙම වුණොත් මේ විදිහට වෙනවද කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතෙනවා. දැන් අපි හිතමු සාමාන්‍ය විදියට යම් කිසි විදියක යමක් තේරුම් ගන්න ගියහම අපි දන්නවා දැන් ඔය හුඟක් පරිේශනවල වුණත් පරිේශනයක් කරනකොට ඒ තත්ත්වයන්ට ඇත්තටම දැන් අපි හිතමු අර සුනාමිය ආපු වෙලාවේ මේ සුනාමියක් ඇති වෙන්නේ කොහොමද කියන එක අපි ඒ වෙලාවේ දන්නේ නැති වුණාට පසුව ඒවා එක්තරා විදිහක පරිේශණයකට ලක් කරලා මෙන්න මේ තත්ත්වයන් තියෙනකොට මෙහෙම වෙන්න පුළුවන් කියන එක සොයාගත්තා. කොහොමද මේ විදිහට මේ සුනාමියක් විදිහට මේ විදිහට මේ රළක් මේ තරම් උසට ගිහිල්ලා මේ විදිහට වෙන්නේ කොහොමද? මේ කම්පණය පටන් ගන්නේ කොහොමද? ඒ ආදී වශයෙන් ඒක එහෙම ඒක කෘතිමව ඇති කරලා තීරුම් ගන්න උත්සාහ කරන මෙන්න මෙතනයි මේක මේ විදිහටයි මේක සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ කෘතිමව ඇති කරලා දැකපු දේ ඊළඟට කරන්න පුළුවන් වෙන්නේ අපිට සාමාන්‍ය ජීවිතයට පාවිච්චි කරන එක. එතකොට මේ විදිහට හිතුවොත් අපි අටලෝ දහමින් සැලෙන සිත නොසැලෙන විදිහට සකස් කර ගන්නවා කියන එක උන්වහන්සේගේ වචන වලින්ම කියනවා. තමන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. මේකට අපි කියනවා අකුප්පා චේතෝ විමුක්තිය කියලා. කුප්පන්න බෑ කියලා. කුප්පනෝ කියන්නේ සැලෙන එකටනේ. අකුප්පා කියන්නේ නොසැලෙන තත්ත්වයට පත් වෙන සිතක් විමුක්තියට පත් වෙනවා කියන එක. එhmenan අපි සාමාන්‍යයෙන් දන්නවා මේ හිතේ විදිය තමයි මේ කාම ලෝකයේ ඇතුලේ ඉන්න කවදාවත් අපට එවැනි සිතකින් ජීවත් වෙන්න බෑ කියන එක අපි තේරුම් අරගෙන තියෙනවා අපේ සාමාන්‍ය ජීවිතේ ජීවිතේ සිදුවෙන සිතුවිලි වලින්. ඉතින් උන්වහන්සේ අපිට දේශනා කරනවා මේ ලෝකයේ තුල ඉන්න තාකල් දුක උරුමයි. ඒක අපි මොන විදියට හිතුවත් මේ දැකීම ඇසීම දැනීම දැනගැනීම වෙනකොට පටන් ගන්නකොටම වෙන්න මේ දුක තමයි පටන් ගන්නෙ. ඉතින් ඒ දේ දන්නවා දැන් අර කිව්ව විදියට කෘතිමව හරි මේක කරලා බලලා මෙවැනි තත්ත්වයක් වෙන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න අපිට පුළුවන් වෙනවා මේ ටිකින් ටික දේවල් අතහැරීමෙන්. මෙතන අතහැරීම කියනකොට මේක පාරටම අපිට මතක් වෙන්නේ ගෙවල් දොරවල් අතහරින්න ඕන, දරුවෝ මල්ලෝ අතහරින්න ඕන, කාර් තියෙනවා නම් ඒව අතහරින්න ඕන. එවැනි අතහැරීමකට වැඩිය මේක අපි කොහොමද මේ වයින් කෘතිමව පොඩ්ඩක් අයින් වෙලා මේ තත්ත්වය අත්දකලා මෙවැනි තත්ත්වයක් යටතේ ඇත්තටම මෙවැනි මනසක් ඇති වෙනවද කියන එක දැක්කොත් එතනට අපිට පුළුවන් වෙයි ඒ තත්ත්වය සාමාන්‍ය ජීවිතයට ඇතුල් කරලා තේරුම් ගන්න කියලා හිතනවා. ඉතින් මෙතනදී ඇත්තටම භාවනාව පැත්තට යොමු වෙන නිසා මම කැමති දෙල්ලුක් මහත්මයාට යොමු වෙන්න. ඔබතුමා ටිකක් පහුවෙලා සම්බන්ධ වුණේ අපි අද කතා කරන්නේ පඤ්ඤා සූත්‍රය ගැන. ඒකේ කියන තථාගතයන් වහන්සේ මේ ආර්ය විදර්ශනා ප්‍රඥාව නැත්තම් කෙනෙකුට මේ ජීවිතයේ දුකින්ම තමයි ජීවත් වෙන්නේ. එවැනි කෙනෙක් මරණයෙන් පස්සේ දුකට යන්නත් ඉඩ තියෙනවා කියලා එහෙම කියලා ඊළඟට මේ අපිට කියනවා. එහෙමනම් තේරුම් ගන්න ඕන මේ ආර්ය ප්‍රඥාවේ තියෙන වැදගත්කම. ඒක නැත්තම් මෙන්න මේ විදියයි මාර්ග ඥාන වලින් පිරිහුණ කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඔබතුමාට ඒ යොමු වෙන්න කැමති මේ ගැන ඔබතුමාගේ අදහස් මොනවාද කියලා පොඩ්ඩක් අපිට තේරුම් කරලා දෙනවා නම් මේ වෙලාවයි කියලා දිල්රුක් මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍ර මහත්මිය, තෙරුවන් සරණයි හැම දිනකටම. මට මම කෙටියෙන් කියන්න අද මම හිතන්නේ බොහෝ අදහස් ඉතාමත් වටිනවා අදහස් ප්‍රකාශන බොහෝ ඕනම කල්යාණ මිත්‍රයෙකින් බොහෝ පිං. ඉතින් මම හිතන්නේ චිත්‍ර මහත්මිය අවසන් වශයෙන් කිව්වා වගේ මෙතනනේ අපි දැන් යම් දෙයක් අහලා දැනගෙන අනිත් අය සෝවාන් වෙන හැටිවත් සෝවාන් වුණාට පස්සේ වෙන දේවල් ගැන ඒවා දැනුම වශයෙන් නම් හොඳයි. හැබැයි ඒවා නම් ආදි ප්‍රඥාව වශයෙන් අපිට ගණන් ගන්න බෑ. ඒ වාරි ප්‍රඥාව වශයෙන් නම් මම හිතන්නේ නෑ. ආර ප්‍රඥාව ඉතින් මෙතනම තියෙන ඕන දෙයක් උදාහරණයක් වශයෙන් දැන් මම මේ දවස්වල මේ වයසක පුද්ගලිය ගොඩාක් අය දකිනවා. ඉතින් කොච්චර ශාරීරික මානසික වශයෙන් දුක් විඳිනවද කියලා. ඉතින් ආර ප්‍රඥාවක් තියුණා නම් එහෙම දුකක් විඳින්න විදිහක් නැහැ මේ වෙලාවේ. මේ අවස්ථාවේ ඉතින් අපිට ධර්මයේ අර අපි කලින් දවසේ කතා කරාගේ මේක මේ දෙහෙතක් වශයෙන් වගේ තියෙනවා. ඒකට පාවිච්චි කරන්න මේ අවස්ථාවට, ඒක මේ දුක ඇති වෙන වෙලාවට, ඒක තමයි ඔබතුමියත් මම හිතන්නේ විස්තර කරේ. ඉතින් එතනම තමයි ගැළවීම තියෙන්නේ මේ දුකින්. ඉතින් එහෙම භාවිතා නොකර මේ යන අවස්ථාවේ තියෙන දේවල් මගේ අරලා අපි තව ඉස්සරහට හරි එහෙම නැත්නම් කවදාවත් අදාළ වෙන්නේ නැති දේවල් ගැන හිත හිත ඉන්නවා නම් ඒව දැනුමට හොඳයි. නමුත් එතනින් නම් ආර්ය ප්‍රඥාවක් එනවා කියලා හිතන්න මට නම් ටිකක් අමාරුයි. ඉතින් මේ ඔබතුමිය සඳහන් කරා වගේ මේ වර්ගයේ යන විදියක් අපිට තේරෙනවා. කොච්චරක් අපිට අතහරින්න පුළුවන්ද, කොච්චරක් නවතින්න පුළුවන්ද කියලා. එහෙම ඒක ඒ තුලින්ම තමයි මට හිතෙන්නේ අපිට ප්‍රඥාවක් ඇති වෙන්නේ. ඒ වගේම අපි දැනගත දෙයක් අර කිව්වා වගේ ඊට පස්සේ ඒක යොදා ගන්න, ඇප්ලයි කරන්න. ඒ වගේ දුකක් ඇති වෙනකොට ඒක බෙහෙතක් වශයෙන් එහෙම නැත්නම් ධර්මය තියෙනවා. ඒ හැම දෙයකම යොපා පාවිච්චි කරන්න. ඉතින් ඒ පාවිච්චි කරන්න තියෙන නුවණ නැතිකමම ආර්ය ප්‍රඥාව නැකම නැතිවීමම වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි හැම දිනටම. තිරුවන් සරණයි විල්රුත් මහත්මයා. මේ වෙලාවේදී ඇත්තටම අපේ හැම කල්යාණ මිත්‍රයෙක්ම ගෙම අදහස ඉතාමත්ම අගය කරනවා. යම්කිසි ප්‍රශ්නයකින් හෝ අදහසකින් සම්බන්ධ වෙනවා නම් ඉතින් ඒක හැම දිනාටම කරන උදව්වක් වෙනවා. මොකද අපි හැම දිනාම මේ මාර්ගයේ එකිනෙකා ඇදගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන පිරිසක් විදියටම මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ. මොනවා හරි යම්කිසි නොතේරුණු තැනක් හරි නැත්නම් එකතු කරන්න යම්කිසි අදහසක් හරි තියෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් වෙන්න කියලා කියන්න කැමතියි මේ වෙලාවේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි හැමෝටම. මම රොෂාන්. ඇත්තටම දැන් අද අහගෙන ඉන්නකොට මෙතන ගොඩාක් දුරට මේ ගෝචර වෙන තැන් ගොඩාක් තිබුණා. ඇත්තටම දැන් මම පෞද්ගලික සතිය අහපු ධර්ම දේශනාවක කියාගෙන ගියා. මාරයත් එක්ක අදින කමය අතහැරීමම තමයි මෙතන දැන් බුදුහාමුදුරුව කරපු ජයග්‍රහණය කියලා. දැන් එතකොට දැන් මේ අතහරිනවායි කියන එක අපි සාමාන්‍ය වචනේ පරිසමාප්තයෙන් අතහරිනවා. නැත්නම් අපි මේ දුක කියන්නේ මේ අපිට මේ මතු පිටින් දකින දුක. ඒ කියන්නේ අපි මේ ජීවිතේ මේක දුකයි එහෙම කියලා නැතුව ඉතින් මේ කර පක්ෂාමෙන්ම දකින එක ඒක ඇත්තටම කරන්න මේ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරලා දැන් අර නමාතෙන් දැක්කට ඒ වහින උතින් නැතුව දිගින් දිගටම අර නිර්වාණය දක්වාම ගමන් කරන්න අපිට තියෙන අදිෂ්ඨානය. දැන් අපි මෙතන සාකච්ඡා මණ්ඩපේ ඉන්න හැම දෙනාම වගේ මාර්ගයට පැමිණලා ඉන්න එක හොඳයි. නමුත් දැන් මගේ අත්දැකීම මම දැකලා තියෙනවා දැන් මේකෙන් ගැලවිලා යන්න අවස්ථාවන් බොහොම තියෙනවා. ඒ කියන්නේ දැන් අර ජයන්ත මහත්මයා දැන් මතක් කරා වගේ අපේ සාමාන්‍ය නඹරුව තියෙන්නේ අර පංච නීවරණ ධර්ම ඒ පැත්තේ තියෙන මේවට යොමු වීමක්. ඉතින් පුළුවන් තරම් දැන් අපිට දැන් ඕකේ දැන් මේ තියෙන මේ ප්‍රඥාව වඩව ගන්න තරමට මේක දේසී. මොකද මේ ඒක ලැබුණාම ඉතින් එතනින් එහාට අර සත්‍යතුමාන්නේ කියනවා වගේ අර ආහා කියන මේක තමයි කියලා වගේ අවස්ථාවක් එනවා ඇති. මොකද මට ඒක සම ලැබිලා නැති නිසා මට ඒක තේරලා නැහැ. නමුත් මට හිතෙනවා දැන් ඒ දිගටම දැන් මේකේ ගමන් කරනවා කියන එක දැන් මේක දැන් අපි අර කිව්වා වගේ සුතම ඥානය මේකින් විතරක් ඒක හරියන්නේ නැහැ. දැන් අපිට ගොඩක් දැන් මොනවද අපි අහලා තියෙනවා දැන් මේ මේ හැන්දක් වගේ නෙමේ දිවක් වෙන්න අපිට මේක මේ හොස්ට රහ දැනගන්න නම් ඉතින් මේක අපි අධ්‍යක්ෂලා භාවනාවෙන් ඒක ලබා ගන්න ඕන දෙයක්. ඉතින් දැන් මෙතනදී තියෙන මායාව කියන්නේ මෙතන මේ අපි මේ දැන් පහුගිය දැන් ලද පහුගිය ආත්මවල තියෙන පින්පව් අනුව වෙන්න පුළුවන් එකිනාට අවබෝධ වෙන ශක්තිය සමන්ට මොන හරි දෙයක් කියන්න පුළුවන් ශක්තිය අරම මේවා ඉතින් දැන් ඔය හැම දෙයක්ම ලැබෙන්නේ එකිනාගේ මේ ඒ මේක මත ඒ වගේම දැන් ඒ අපි අර හිතාගෙන ඉන්නවා කියන කතාව දැන් ඔකත් මේ බොහොම මේ hina වෙලා වගේ සත්‍යදීප්තමා කිව්වට මත්නම් හැම වෙලේම හිතලා තිනවා හිතාගෙන ඉන්නවා කියලා කියනකොටම අමුතු hinaවකුත් එක තමයි ඒක හැම වෙලේම සත්‍යදීප්තමා කිව්වේ ඒ කියන්නේ මොකද අපි දැනුවත්වම අපේ තියෙන බොරු මාන්නය ඒ මාන්නෙන් අපි දැන් මෙතන ඉන්නවා අපි දැන් මම ඉස්සර හිටියට වඩා හොඳ කෙනෙක් මාව අනිත්‍යයට දැන් මෙහෙමයි පේන්නේ දැන් ඒ වගේ අපි වෙන වෙන තැන්වල ඉන්න පුළුවන් ඒ කියන්නේ මොකද අපි නොදැනුවත්වම මේ දැන් මම සිඩ්නි රිට්‍රීට් එකට ගිය වෙලාවේ මට එකපාරට තේරුණා දැන් ඔය මේ දැන් අලුතෙන් ඉන්න නමයි එහෙම දැන් මගේ නමයි වුණත් ඔය කම්පියුටර් ක්‍රීඩා කරනවා ඒ වයි මේ දැන් එක එක අවතාර හදාගෙන එයා ඒ චරිතේ ජීවත් වෙනවා. එතකොට සමහරක් විට එයාට රියැලිටි එකයි අර දෙක අතර වෙනසක් දකින්න නැති පැත්තකටපත් වෙනවා. ඉතින් මේ සමහරක් වෙනකොට දැන් මේ භයානකකම කියන්නේ දැන් ඉස්සරහට කියන තැන් ඔය මේ ඔය කම්පියුටර් ග්‍රැෆික්ස් කියන ඒවා දැන් තව ටිකක් මේ real මොකද ඒ graphics කියන ඒවා දැන් අපි දන්නවා අපි computer පාවිච්චි කරනත් අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා ගත්තොත් ඒව ඇත්තට හොඳ තත්ත්වයක තිබ්බේ නැහැ නමුත් එන්න දැන් ඔක තව මේ දැන් අපිට පේන විදිහේම reality එකක් මවන්න පුළුවන් වෙලාවක් ආවොත් අපිට ඇත්තටම වෙන්න පුළුවන් ඒ කියන්නේ අරකයි මේකයි තේරුම් ගන්න බැරි ඒ කියන්නේ අපිට දෙක මොකද්ද හරි එක මේ අපි හිනේක ඉඳලා අවදි වෙනවා වගේ අපිට අර අපිව දැක්කොත් සමහරක් වෙලාවට ඒ මම හිතනවා ඔය භාවනාවෙන් එහෙම වුණත් ඉස්සෙල්ලා බලන්න පුළුවන් ඒ වගේ දැන් අපි සමහර අයගේ දැන් මොන හරි අන්තිම මොහොතේ හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න ගිහිල්ලා ගොඩාක් අය කියන කතාවල ඒ වගේ දේවල් වලින් අපි අහලා තියෙනවා දැන් සමහරක් වෙලාවට ඒ වගේ බලන්න එහෙම ශක්තියක් ලැබෙනවා. ඉතින් අන්නේ ඒ එන්න ඒ තත්වයට අපි අපේ ප්‍රඥාව දියුණු කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් දැන් මේ ප්‍රඥාව දියුණු කරගන්න එකම මාර්ගය දැන් මේ කරන විදිහට ඒ වගේම භාවනාව වැඩි වැඩියෙන් දියුණු කරගෙන පුළුවන් තරම් මේ ඒ පැත්තෙන් හිත දියුණු කර ගැනීම. ඉතින් දැන් හිත දියුණු කරගන්න ඕයි කියලා දැන් අපිට මේ කරන්න තියෙන්නේ දැන් අපේ හිත අපි තේරුම් අරගෙන දැන් ඒකම තමයි මම නම් හිතන්නේ ලොකුම මේ ප්‍රඥාව. මොකද හේතුව දැන් අපේ හිත හැමතැනම දුවනවා නම් ඒකෙන් කරන්න පුළුවන් දේවල් බොහොම අඩුයි. නමුත් අපිට ටිකින් ටික තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ අපි මොකක් හරි ක්‍රමයකින් මේක තීක්ෂණ කරලා මේ එහෙම යන්න පුළුවන් නම් ඒකයි එතනදී තියෙන දැන් හැමතැනදීම ඒක ඔප්පු කරලා තියෙනවා දැන් මේ පුළුවන් තරම් මේ මයින්ඩ් එකේ මේ පවර් එක ගන්න. ඉතින් දැන් බුදුහාමුදුරෝ ඒක හොයාගත්තේ 2000 අවුරුදු 2500කට කලින්. නමුත් දැන් මේ ළඟදී මේ විද්‍යාවෙන් අරගෙන මේවන් කියන දේවලුත් ඒවෙන් සනාථ වෙලා තිනවා. දැන් අපිට කරන්න පුළුවන් මේ දේවල් ප්‍රමාණය. ඉතින් දැන් මේ පොඩියට හේනාද මට හිතෙනවා දැන් මේ ප්‍රඥාව කියන එක මේකම තමයි අපි දියුණු කරගන්න ඕනේ. දැන් මේක අන්තිමටම මේ ප්‍රගුණ වෙන දෙයක් විදියටත්, ඒ කියන්නේ සීලෙන්, දානෙන් එහෙම එනකොට ඒක අර සප්තබුද්ධංග ධම්ම ඒ හැම දැන් ඔය හැම දෙයක්ම ඒ වැඩෙනකොට වැඩෙනමයි කියන එකත් තමන් හිතින්ම තමන් පුළුවන් තරම් ඒකේ කන්ට්‍රෝල් එක ඉඳගෙන දිගින් දිගටම මේකේ මේ ගමන යන්න ඕනේ. මම බොහොම වැඩිපුර කාලයක් ගත කරා. නමුත් මම හිතාගෙන හිටපු කාරණා කීපයක්ම දැන් මේ සති කීපයක කරපු දේශනාවන් අදලා මම කියන්න හිටපු කාරණා කීපෙම මම කිව්වා. අහගෙන හිටියට බොහොම මම වැඩිපුර කාලයක් ගතා නම් සමාවෙන්න. තේරුවන් සර්නේ රොෂාන් මහත්තයා, ඇත්තටම ඔබතුමාර පවසපු එක දෙයක් ඔළුවට තදින්ම වැදිනමි කියලා හිතා ගැනීමේ තියෙන දරුණුකම කොච්චරද කියලා. ඉතාම පුංචි උදාහරණයක් මේ වෙලාවේ ඔළුවට ආවා. මොකද මම හැම වෙලාවෙම හුඟා මම මේ දවස්වල ධර්මයේ ඉගෙන ගන්න මගේ අවුරුදු 2යි මාස 10ක මුණුබුරෙක් ඉන්නවා. එයාගෙන් තමයි මම හුඟා දේවල් මේ දවස්වල ධර්මයේ දකින්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මෙයා හිටපු ගමම මට කියනවා මේ දැන් මොකක් හරි උඩට නැගලා සමා වෙන්න ඉතින් ඉංග්‍රීසියෙන් මෙහෙ පොඩි ළමයි කතා කරන්නේ. ආචි hold me hold me කියනවා. ඉතින් මං අහනවා ඇයි කියලා. I want to fly ආචි, I want to fly. ඉතින් මං කිව්වා මේ ඔයාට fly කරන්න බෑ, ඔයා bird කෙනෙක් නෙමෙයිනේ, ඔයාට අත්තටු නෑනේ. ඉතින් එයා superman කියනවා. එයා ස්පයිඩර්මෑන් කියනවා. මේවා ඇත්තටම පොඩි කාලේ ඉඳලා මම එයාට පෙන්නුවේ නැහැ කවදාවත්. මොකද මේ ඇත්තයි ඇත්ත නොවන දේ තේරුම් ගැනීම මනසට බොහොම අපහසු තැනකටපත් වෙන නිසා. නමුත් කොහෙන් හරි මෙයා මේක දැකලා තියෙනවා. දැන් එයා කියනවා, එයා අඬනවා. මං කියනවා නෑ, ඔයාට පියාඹන්න බෑ. මට අල්ලන්න ඕනේ නෑ. ඔයාට පියාඹන්න පුළුවන් නම් ඔයා බර්ඩ් කෙනෙක් වගේ යන්න ඕනේ. ඔයාට බෑ කියලා. එයාට මම ඒක හිතට දාන්න දෙන්නෙම නැහැ. ඉතින් එයා තරහින් වගේ අඬනවා, මේ ආව අල්ල ගන්න එයාට ෆ්ලයි කරන්න ඕනේ කියලා. ඉතින් ඔය වගේ අපි ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියන එක තේරුම් ගන්න ඒ වයස දරුවෙකුට නම් ඉතින් අමාරුයි. ඒත් අපි වැඩිහිටියෝ විදියටත් ওই தත්ත්වය අපි පවතිනවා ඇත්තටම. ඉතින් අපි තේරුම් ගන්න ඕන අපිට නොතේරුණා කියලා ඒ නොපවතිනවා නෙමෙයි. නොතේරෙනකම තමයි තියෙන්නේ කියන එක තමයි. ඒ නිසාමයි මේ ප්‍රඥාව මේ තරම්ම වැදගත් වෙන්නේ. ඒ නිසාමයි තථාගතයන් වහන්සේ කිව්වේ ප්‍රඥාව ඇති වෙන තුරු මේ සියලු වැඩීම් කරගන්න කියලා. ඉතින් රොෂාන් මහත්මයා බොහොම පිං ඒ ඉදිරිපත් කරුණු වලට. මෙතනදී අපිට වැඩිපුර වෙලාවක් ප්‍රයභාගයක් තියෙනවා. පොඩ්ඩක් හිතන කතා කරොත් හොඳයි කියලා. මේ අර කුප්පා චේතෝ විමුක්තිය කියන එක අපි කොහොමද මේක දකින්න ඕන කියන එක ටිකක් අපි කතා කරලා තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒක ඇත්තටම අර කලින් සඳහන් කර විදිහට අපි කෘත්‍රිම විදිහට මේක මුලින් කරලා බලන්න ඕනේ. මේ කියන දේ කරන්න පුළුවන්ද, මේක කෙරුණහම මේ කියන தত্ত্বය ඇති වෙනවද කියන එක අර පරිශනාගාරයක් තුල සුනාමියක් ඇති කරලා ඒ තීරුම් ගත්තා වගේ ඒකට තමයි අපි භාවනාවක් කරනවා කියලා තැනකට වෙනම තැනකට යන්නේ. මොකද අපිට හුඟක් වෙලාවට මේ දේවල් තීරුම් ගැනීම අපහසු තියෙන්නේ මේ දේවල් ඉතාම වේගෙන් සිද්ධ වෙන නිසා, අපේ පරිසරයේ තියෙන අවිවේකීකම නිසා. මේ පරිසරය අවිවේකී වෙනකොට, ඒ කියන්නේ මේ ලෝකය තුළ අපේ ජීවත් වෙන මේ ඇසකනාසය දිව ශරීරය මනසින් ගන්න අරමුණුත් එක්ක ජීවත් වෙනකොට අපිට හුඟක් අමාරුයි මේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක තේරුම් ගන්න. සර්වඥාන් මහත්මයා කිව්වෙත් ඒකම තමයි වෙනත් වචනවලින්. ඉතින් ඒක අපි තේරුම් ගන්න උත්සාහ ගන්න. මොකද මේ හිතේ මෙවැනි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්ද? මේ මෙහෙම යම් කිසි කෙනෙකුගේ හිත කවුස්සන් ඇවිස්සෙන්නේ නැති අකුප්පා තත්ත්වයකට පත් වෙන්න පුළුවන්ද? එහෙම පත් වෙන්න පුළුවන් නම් ඒක කොහොමද වෙන්න පුළුවන් කියන එක කෘත්‍රිමව අපි කරලා බලන්න අපි මේ භාවනාව යොදා ගන්න විදිය තමයි. හිතුනේ අපි කතා කරොත් හොඳයි කියලා. මොකද මේ ඒක කෙරෙන්න නම් ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනවීමක් සිද්ධ වෙන්න ඕනේ කියලා හිතෙනවා. දැන් තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන විදිහට ලෝකයේ තුල ඇත්තේ දුකමයි කියනවා නම් අසකල් නාසය දිව ශරීරය මේ මනස පාවිච්චි කරලා ගන්න ලැබෙන අරමුණු සකස් වෙන විදිය අනුව දුකමයි සකස් වෙන්නේ. එහෙමනම් මෙතනින් අයින් වෙලා පොඩ්ඩක් බලන්න පුළුවන් කමක් තියනවාද අපිට කියන එක තේරුම් ගන්න අපි මේ විදිහට අපි මුලින්ම හිතමු. දැන් අපි සාමාන්‍ය ජීවිතේ අපි දන්නවා අපි ගෙවල් දොරවල් ළඟට ස්වාමි පුරුෂව භාර්යාවල් දරුවෝ වාහන වතු පිටි ඔවා තියෙනවා. මේ දේවල් අපි තරමකට අපිට සුතමේ වශයෙන් අහලා මෙහෙම දෙයක් තියෙනවා කියලා තේරුම් අරගත්තාම අපි හිතනවා පොඩ්ඩක් මේකෙන් අයින් වෙලා බලන්න ඕනේ මේ කියන දේ සිද්ධ වෙන්නේ ඉඩ තියනවාද කියලා. මොකද අපේ දැන් ගෝල් එකක් තියෙනවා මේ හිත කිප්පෙන්නේ නැති තත්වයකට පත් වෙනවද, එහෙමනම් මේක වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීම. තථාගතයන් වහන්සේගේ වචනෙන් අකුප්පා චේතෝ විමුක්තිය ලැබෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අපි අර විදිහට අපි මෙහෙම කියවලා තේරුම් අරගෙන තියෙනකොට අපි හිතනවා මේවෙන් ටිකක් අයින් වෙලා දවසක යන්න ඕනේ කියලා. මේ ආකාරයෙන් ගිහිල්ලා යම් ක්ෂේත්‍රයකට ගිහිල්ලා තථාගතයන් වහන්සේ කියනවා රුක් මුලකට යන්න, සේනාසනයකට යන්න, සුචුන්‍යාගාරයකට යන්න ගිහිල්ලා කියන්නේ අපිට භාවනා කරන්න කියලානේ. එතකොට අපි තේරුම් ගත්තොතින් අපි මොන වගේද දැන් අයින් වුනේ, අපි අර ගෙවල් දොරවල් වලින් දරුවන්ගෙන් අනිත් දේවල් වලින් අපි බලෙන් අයින් වුණා, ශරීරයෙන් අයින් වෙලා අපි ගිහිල්ලා ඊට පස්සේ යනවා යම් කිසි තැනකට. අපි හිතමු එතෙන්ට ගිහිල්ලා අපි වාඩි වෙනවා භාවනා කරන්න කියලා. නමුත් අරව එක ගැටි ගැටි ඒ වගේ විඳපු සැප දුක් ඒව නැති වුණාට මේ සියලුම දේවල් අපේ මනසින් අපිට විඳින්න පුළුවන් කමක් වෙනවා භාවනාවට වාඩි වුණා. එතකොට අපි කියනවා අතන තිබුණේ වස්තුකාමයයි මෙතන තියෙන්නේ ක්ලේශකාමයයි කියලා. සිතේ සංඥා වශයෙන් ඇවිල්ලා දරුව ගැන හිත හිත ඉන්නවා, ගෙදර ගැන හිත හිත ඉන්නවා, අනිත් දේවල් ගැන හිත හිත ඉන්නවා. මේ සමහරක් අවස්ථාවල මතකයි භාවනා කරන පටන් ගත්තම කාලේ මම කයින් සදාන් කරලා තියෙනවා අපි ගෙදර ඇවිල්ලා කතා කරන ඇයි මේ භාවනාවට ගිහින් ආව මෙච්චර මහන්සි. මොකද අපි අහලා තියෙනවා හිතේ යම්කිසි ශාන්ත ගතියක් මේ විදිහට පැවතුනහම ඒක මුළු තරමක කාලයක්වත් පවතිනවා කියලා. නමුත් එවැනි தත්වයක් තිබුණේ නැහැ. ඒ මොකද වස්තුකාමෙන් අයින් වෙලා ගියාට ක්ලේශකාමෙන් අයින් වුණේ නැහැ. අර ගිහිල්ලා කරේ මොකද්ද? අර අරමුණු වලින් සංඥා වලින් අරගෙන ඒව එක්කම ජීවත් වෙලා මනසින් විශාල පීඩාවක් විඳලා ජයන්ත මාත්‍යයක පැහැදිලි කරා අපිට පංච නීවරණ විදියට. ඒ ආපු தත්වේ නිසා තමයි අර විදිය ලොකු මහන්සියක් අමාරුවක් ඇඟට දැනුනේ කියලා දැන් නම් ඉතින් අර තරමක් හරි තේරුම් ගිහිපු නිසා තේරෙනවා. ඉතින් ඒ විදියට ඒ එතනදී අපිට මේකත් මනසෙන් අයින් කරන්න අවශ්‍ය නම් තථාගතයන් වහන්සේ කියනවා සිහියෙන් ඉන්නකෝ මේ සිහිය ගන්න ඔය ශරීරයට, ඔය බඹයක් වගේ ශරීරයට ගන්න. දැන් එහෙම සිහිය මේ ශරීරය තුලට ගත්තාම වෙන්නේ මොකද්ද? අපිට ඇත්තටම කොටස් කොටස් වශයෙන් අයින් වෙලා අපේ හිත යම් කිසි තැනකට තැන්පත් වෙන්න බලනවා. ඉතින් මගේ ඇත්තටම ගුරුතුමා කියන විදිහට උන්වහන්සේ හැම වෙලාවෙම කියන්නේ ඒක ගුරුතුමෙක් නෙමෙයි, අතන ගුරු දෙතුන් දෙනෙක් සාමාන්‍ය ගුරු වශයෙන් සලකනවා. ඉතින් කියන්නේ මේ මනසට කියන්න එපා මෙන්න මේක කරන්න කියලා. ඔය සතියට කියන්න යන්න එපා ඔයා මේක කරන්න කියලා. සතියට ඉඩ දෙන්න කොහොමද මොකකින්ද මේ සතිය මේ ෆ්ලෑෂ් ලයිට් එක ගහලා බලන්න හදන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට ගිහිල්ලා හුඟක් වෙලාවට පුරුද්දක් වශයෙන් ආනාපානේ තමයි නවතින්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් මේ ආනාපානේට සිහිය යොමු වුණාම ටික වෙලාවක් යනකොට අපිට තේරෙනවා මේ ශරීරයේ කොටස් කොටස් වශයෙන් ඇත්තටම අපිට නොදැනී යනවා. ඒක මේ මැජික් එකක් නෙමෙයි. අර සිහිය යම් කිසි තැනක තියෙනකොට එතකොට අනිත් කොටස් වලට ඒ සිහියම ඇත්තටම කියනවා නම් ඉතින් ටිකෙන් ටික අමතක වෙනවටත් වැඩිය අර එක තැනකට මොකද විඥානයේ විදියනේ එක තැනයිනේ අල්ලන්න පුළුවන් එකපාරට. ඒ නිසා අනිත් ඒවා නොදැනී යන තත්ත්වයක් Tamanට ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් එහෙම වෙනකොට ඉතින් ඇත්තටම අර මුළු ශරීරයම වෙනුවට අපි අර සිහියට දෙනවා මෙන්න මෙතන අල්ලගෙන ඉන්න මෙතන බලාගෙන ඉන්න කියලා කියන තත්ත්වෙදී මේ මෙතන තමයි දැන් ආශ්වාසය කියලා ඇතනම රූපය මේ ශරීරය තුල සම්පූර්ණ ශරීරය තුලම තිබුණු අර සිහිය එක තැනකට ගත්තට පස්සේ එතකොට දැන් අපි දන්නවා ඒක හරියටම අර අහස් යානයකින් පනින්න යන පැරෂූට් එකකින් පනින්න යන එක්කෙනෙක් වගේ දැන් කොනකට ඇවිල්ලා ඉන්නේ මෙතනින් පනින්න පුළුවන් කියන එක. දැන් අතන අර ශරීරය තුලින් අතන එක තැනකට යොමු වෙච්ච සිහියක් ආවම ඇත්තටම අපිට තේරෙන්න ගන්නවා නේද මේ අර කලින් gedera ඉන්නකොට ඒ ආපු අරමුණු දැන් එන්නේ නැහැ නමුත් ඒ වයින් ඇතිවු සිත් පීඩා තැවුල් ඒව නැහැ දැන් කියලා. ඒකත් අපේ බලාපොරොත්තු මේ මනසේ එවැනි තත්ත්වයකට මනසපත් වෙන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න. එහෙමනම් මේ විදිහට ඉන්න කොටත් අපිට තේරෙන්න ගන්නවා. ඉතින් එක එක අවස්ථාවල් පහු කරනෝනේ අපි ඒව සම්බන්ධ භාවනාව ගැන දන්න අංගක් තේරුම් ගත්තපු අපේ කල්යාණ මිත්‍රයන්ගෙන් හරි ගුරුවරයෙන් හරි අපි දැනගන්න ඕනේ. එක්තරා අවස්ථාවක අපිට තේරුණොත් මේ ඔක්කොම මේ දරත ගති සියල්ලම මේ සිතුවිලි වලින් තමයි මේක පටන් ගන්නෙ. මේක මේ පටන් ගෙන සිතුවිලි ඇතිවීම නිසාම තමයි චේතනා ඇතිවීම නිසාම තමයි මේ ඔක්කොම දරතය ඇති වෙන්නේ. යම් කිසි විදියකින් පුළුවන්කමක් තියෙනවනම් මේ සිතුවිලි ඇති නොවන තත්වයකට තියාගන්න ඇති එවැනි තත්වයක් තියෙනවනම් මනසේ මොනතරම් ඒකේ නිශ්චලකමක් තියේද මොනතරම් සෞම්‍යකමක් නිවීමක් තියේද කියලා. මොකද මේවැනි මේ தත්ත්වයට තරමකට හරි එනකොට අපිට තේරෙන්න ඕනේ අර අපි ගමින් දොරින් ඒ කාර් වලින් අයින් වෙලා ඇවිල්ලා මේ විදිහට ඇවිල්ලා මේ ආපු ගමන අපි තේරුම් අරගෙන යන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේ ටිකෙන් ටික මේ අයින් වීම අපිට මනසෙන් සිතු කරන්න පුළුවන් නම් මෙවැනි தත්ත්වයකට පත් වුණු මනසකට ඇත්තටම අර දේවල් එන්නේ නැත්තම් අපිට තේරෙනවා මෙතන මොනතරම් සැනසීමක් තියෙනවද කියලා. ඉතින් තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ මේ සැනසීමේ අවසානයේ ඇත්තටම කුප්පන්නම බැරි හිතක් ඇති වෙනවා නම් එවැනි සිතකට ඇති වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි සියලුම සංස්කාර ධර්ම වලින් ඉවත් වීම කියලා. ඉතින් මේ ක්‍රමයෙන් ඉවත් වුණු සිත එවැනි තත්ත්වයකට පත් වෙන තුරු අපිට ඒ ඉවත් වීම සිදු කරන්න පුළුවන් නම් අපි තේරුම් ගන්නවා අර කෘතිම වාර පරිශ්‍රණය කළ තේරුම් ගත්තා වගේ ඇත්ත නේනම් මේක නිසානේ මේක කුප්පන ගතිය එන්නේ. දැන් ටිකෙන් ටික භාවනාවෙන් එළියට එනකොටත් අපිට තේරෙයි මෙහෙමයි මෙන්න මේ තත්ත්වයට එනකොට ඔන්න පටන් ගත්තා මේක දැන් ඔන්න හිත නලියන්න ගත්ත හැටි ඒ අවසානයෙන් එනකොටත් අපිට තේරෙන්න ගනී. ඉතින් මේ තත්ත්වයට ගාකලන්ට අපි ගුරුරු කියන්නේ පත් නොවෙනවමත් නෙමෙයි නමුත් අර නොදැන යන ගමනක් නිසා අර මුලින්ම කියපිටිද අනුරාධපුරය ගැන කිසිම අදහසක් නැති නිසා ඕ වැරදි අදහස් තිබුණ නිසා මේ தත්ත්වයේ අනුරාධපුරේ පහුණක් සමහරට දන්නේ නැහැ කියලා කියනවනේ. එවැනි தත්ත්වයක් එන්න පුළුවන් කමකුත් මේ අවස්ථාවවල තියෙනවා. මොකද හරියට මේ ඉවත් කිරීම මේ අයින් වීම ක්‍රමක්‍රමයෙන් සිදු වන හැටි තමන් තේරුම් අරගත්තේ නැත්නම් එහෙමත් තත්ත්වයක් එන්න පුළුවන් කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් භාවනා ගුරුවරයෙක් නෙමෙයි කල්‍යාණ මිත්‍රෙක් වශයෙන් මේ අදහස් ටික ඉදිරිපත් කරේ. ඒ සම්බන්ධව අපි අනිත් කල්‍යාණ මිත්‍රයන්ගෙනුත් දැනගන්න කැමති කොහොමද ඒ සම්බන්ධයෙන් තම තමන්ට ඉදිරිපත් කරන්න පුළුවන් උපදෙසක් හරි එහෙම නැත්නම් නොතේරුණා නම් එවැනි කෙනක ප්‍රශ්නයක් තියෙනවා නම් හරි ඒ ඉදිරිපත් වෙන්න කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. තෙරුවන් සරණයි. කියන දේ ඇහෙනවා කියලා හිතනවා. දැන් අපි ඔපතමි සනාකලාගෙන් දැන් සමහර වෙලාවට භාවනාවේදී අපි බොහෝ වෙලාවට මේ කෙලෙස් නැති තත්ත්ව ගැන යන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම මේ ප්‍රායෝගික වශයෙන් මේ භාවිතාවේදී කෙලෙස් දුරු කිරීමම තමයි ඒ තුලම ඒව දැකලා ලෝ දහම ගැන කතා කරනකොට ඉතින් සමා වෙන්න. ඉතින් ඒ තුළම ඉන්න එක තමයි මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ඒක දැක්ගත්තු දැන් මම කරන විදියක් කියන සමහර ප්‍රයෝජනවත් වෙන පුළුවන් ඔය රොෂාන් මහත්මයාම කතා කරපු නිසා. දැන් අපි දවස් අපි සුමානයක් ගත්තොත් ඒ සුමානය ඇතුළත එක දවස්වල අපි වැඩ කරනවා යම් යම් එක අපේ දෛනික වැඩ. අපි හැමදාම කරන දේවල් දත් මදින දේවල් වගේ ඊට අමතරව අපි කතා කරනවා අහනවා දේවල්. මම මේ බොහොම ප්‍රායෝගික වශයෙන් වෙන දේවල් කියන්නේ ඊට අමතරව අපි තීරණ ගන්නවා ප්‍රශ්න වලට උත්තර දෙනවා මේ ආදී වශයෙන්. ඉතින් මේ කරනකොට දැන් අපි යම් යම් දේවල් දෙනවා. ඉතින් ඔයගේ දේවල් කරනකොට ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන ක්‍රම තියෙනවා අපේ ජීවිතේ අපිට දෙමාපියෝ කියලා දීලා තියෙන ඉගෙනගෙන තියෙන. එතකොට අපි හොඳයි කියලා හිතන දේවල් මේ ආදී වශයෙන් අපි කරන විදි තියෙනවා. ඒකද ධර්මයේ අනුව කරනකොට වෙනසක් තියෙනවද කියන එක බලන්නත් පුළුවන්. ඒ මම නම් උත්සාහ කරන උදාහරණයක් වශයෙන් ඒක තමලට ඒ වෙලාවටම කරන්න පුළුවන්. හොඳයි එහෙත් බැරි නම් අර පටන් ගන්නවා වගේ දවස් ඉවර වෙලා හරි යම් වෙලාවක් හරි මම යම් දෙයක් කරලා ඉවර උදාහරණයක් වශයෙන් මගේ අතේ මම යන ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බෙන්න මම උදාහරණයක් කියන මගේ අතේ අපිටම තියෙනවා කියලා ඩොලර් 500ක් මේ උදාහරණයක් වශයෙන් මම වයින් 200ක් දෙනවා ස්වාමීන් වහන්සේට. ඒ අනේකොට ඉතින් මේක පන්ටරක් වශයෙන්. ඉතින් ඊට පස්සේ මම ඇයි එහෙම 200ක් දුන්නේ? අර 300 තව තියෙනවනේ මයි ගාව. ඒක එතකොට ඕකට ඔළුවට විවිධාකාර ජස්ටිෆිකේෂන්ස් සාධාරණීකරණය කරන දේවල් හේතු සාධක හොයන්න පුළුවන්. ඒ ගොඩක් එනවා. ප්‍රශ්නයක් නැහැ. වාඩි වෙලා බලන්න ඕනේ මේ එන එකක්වත් අර අපි හැමදාම කතා කරන මමයා ඉන්න මම තියෙන ඕවා සම්බන්ධ විදිහටද ඇවිල්ලා තියෙන්නේ. ඒවා සම්බන්ධයෙන්ද ওই රූට් එක කොහෙද මූලයේ කොහෙද අන්නේ ටික හොයාගෙන බලනකොට මේ තීරණය මම ධර්මානුකූලව කරා නම් වෙනස් වෙන්න පුළුවන්ද මං කරපු විදිය? ඒක මට දරා ගන්නත් පුළුවන්ද? අන්නේ ඒක තමයි මම ඇත්තටම මේ ගොඩක් වෙලාවට හිතන එක දරා ගන්න බැරි තත්ත්වයක්. ඒකේ මේ විදිහට ධර්මයට අනුව කරනවා නම් ඒක දර කරන්න බැරි දරන්න බැරි ගතියක් තමයි තේරෙන්නේ ගොඩක් වෙලාවට. ඒ හේතුව අර කිව්වා වගේම අර ප්‍රඥාවේ අඩුකම බුදුමිය කලින් සඳහන් කළා වගේ කියලා මට හිතෙන්නේ. ඉතින් කවදා හරි එහෙම ධර්මයට අනුව මේ තීරණේ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් බොහෝ දේ අත්හැරලා තියෙයි කියලා කාර්යනාගෙන මේ ප්‍රායෝගික වශයෙන් කරන දේ ගැන කිවිදී එක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ අර ඔබතුමිය කිව්වා වගේ ටිකක් භාවනාවකට වාඩිලා හිත සංසුන් කරගෙන මේවා දකින්න පුළුවන්කමක් තියෙන තත්ත්වයක් තමයි කියලා හිතෙන විතර මං සරණයි. ඊගන් සරණයි බින්දු මහත්මයා භාවනාව සම්බන්ධයෙන් ඔබතුමා හැමදාම අපිට උපදෙස් දෙනවා. ඉතින් අදත් ඒ වගේම අපිට උපකාරණා ඔබතුමාගේ කරුණු ඉදිරිපත් කිරීම. ජයන්ත මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නද මේ චේතෝ විමුක්තිය ගැන යම් කිසි අදහසක් අපිට එකතු කරන්න කියලා තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. මම හිතනවා චේතෝ විමුක්තිය ගැන අපි දෙයාකාරයකින් අහලා තියෙනවා. එකක් තමයි සාමාන්‍ය වශයෙන් අපි භාවිත කරන චේතෝ විමුක්තිය කියන එක. ඊළඟට අහලා තියෙනවා අකුප්පා චේතෝ විමුක්තිය කියන එක. ඉතින් මට හිතෙනවා ඒ දෙකේ වෙනසත් අපි මම හිතන්නේ සත්‍යීතුමා සම්බන්ධ කරගෙන හෝ එහෙමත් නැත්නම් අපි ධර්මයේ දන්නා කල්යාණ මිත්‍රයන්ගෙන් තවදුරටත් මතු කර ගත යුතු දෙයක් කියලා දැනට තේරෙන විදිහට චේතෝ විමුක්තිය කියන එක ලබන්න පුළුවන් ඇත්තටම මේ නීවරණ ධර්ම අඩු කරගෙන ඊට පස්සේ අර ඒ කියන්නේ අපි කියනවානේ අකුසලයෙන් අයින් වෙලා කාමයෙන් අයින් වෙලා කියන්නේ ධ්‍යාන වඩන මට්ටමකට සිතපත් කරගත්තාම එතකොට ලබනවා මේ යම් කිසි සිතෙහි ඒ ධ්‍යාන මට්ටම තුල නොවෙනස් වෙන එහෙමත් නැත්නම් නොවෙනස් වෙනවා කියලා කියන්නේ අපිට බාහිර දේවල් වලින් සැලෙන්නේ නැති මනසක්. ඒ කියන්නේ අපි අකුසල ධර්මයෝ තදංග වශයෙන් නැත්නම් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන විස්කම්බන වශයෙන් කියලා කියන්නේ අපි කෙලස් ප්‍රහාණ කරන අවස්ථා තුන ගත්තාම තදංග විස්කම්බ විස්කම්බන සමුච්ඡේද කියලා. එතකොට තදංග කියලා කියන්නේ සීලයකින් වගේ දෙකින් අපි අකුසල ධර්ම අපි පොඩ්ඩක් තද කරගෙන දී යට තියෙන රඳවගෙන තියාගන්න මහන්සි ගන්න රබර් බෝලයක් වගේ පල්ලෙහාට තද කරගෙන තියාගන්න අවස්ථාව තමයි සීලයෙන් කෙරෙන්නේ කියන එකයි තේරුම් අරන් ඉන්නේ. ඒ කියන්නේ සීල් ගත්තට පස්සේ දැන් හුඟක් වෙලාවට දැන් උපෝසත සීලයක් ගත්තාම රෑ කෑමෙන් වැළකීලා ඉන්න උත්සාහයක යෙදෙනවා. ඒක ඒ සීලය සම්පූර්ණ කරන්න. ඊළඟට උස්සාසන ඒ වගේ දේවල් වලින් ඊට පස්සේ සම්පප්පලාප කීම් වගේ දේවල් වලින් වැළකීලා ඉන්නේ. ඒක තදංග වශයෙන් තමයි ඒක තද කරගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් අයින් කරගෙන ඉන්න මට්ටම. ඊළඟට විස්කම්බන වශයෙන් අයින් කරනවා කියලා කියන්නේ අර කලින් සඳහන් කරා වගේ තමන්ගේ සිත අකුසලයෙන් අයින් කළා තිල්ලොත් වෙලා නීවරණ දුරු කරගෙන යම් කිසි සිතේ සමාධියක් ලබා ගන්නවා ධානම මට්ටම වශයෙන්. එතකොටත් ඒ ධානයේ තුලදිත් ලැබෙන්නේ විස්කම්බන ප්‍රහාණයක්. ඒ වගේම අපි දන්නවා ධාන දිගටම සමාපatti වශයෙන් වඩන කෙනෙකුට ගරුක කර්මයේ වශයෙන් ඒක බලපානවා. ඉදිරියේදී ඒ කාමයෙන් වෙන් වෙච්ච ඒ බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දියක් සඳහා ඒක බලපානවා. එතකොට ඒ විස්කම්බන ප්‍රහාණය තවදුරටත් ඒ ඉදිරියේ ලබන ජීවිතේ පුරාමත් පැවැත්වීමට හේතුකාරක වෙනවා. එතකොට ඒ විදිහේ චේතෝ විමුක්තියකුත් තියෙනවා. එතනදී වෙන්නේ අර විස්කම්බන වශයෙන් තමන්ගේ කෙලෙස් යටපත් කර ගැනීමයි. නමුත් නැවත මතුවෙන්න තියෙන හේතු ධර්ම ටික නැති කරලා නැහැ. නමුත් අකුප්පා චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් තේරුම් අරන් ඉන්න විදිහට අරහත් භාවයට පත් වුණ අවස්ථාවේ ලැබෙන චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රඥාවත් සිතත් කියන දෙකම ඒ චේතෝ විමුක්තිය. ඊට පස්සේ තමයි අර චිත්‍රමාත්මය සඳහන් කරපු වගේ අර අටලෝ ධාමෙන් කම්පා වෙන්නේ නැතිව එකිනෙර යතින්ද කිලෝ පටවි සිතෝසියා චතුබ්බිවාතෙහි අසම්පකම්පියෝ. ඒ தත්ත්වයට පත් වෙන්නේ ඒ රත්න සූත්‍රයේ විදිහට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කරගත් අවස්ථාවේ තමයි කියලා මේ ඒ අකුප්පා චේතෝ විමුක්ති කියන එක ලැබෙන්නේ. එතින් තමයි කිසිම දෙයකින් නොසැලෙන විදිහට කම්පාවට පත් නොවන ලාභ සත්කාර වලිමුත් ඒ වගේම නින්දා වලිමුත් ඒ වගේ සැප දුක කියන වගේනොත් ලාභ අලාභ කියන දේවල් වලින් ඒ විදිහේ ඒ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන තත්වයක් ඇති වෙන්නේ එතකොටයි කියලා ඒ ටික තමයි දැනට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඒ මාර්ගයේ තමයි අපි මේ වඩන්නේ. කොහෙන් හරි මේ ගමන ආරම්භ කරන්න ඕනේ. ආරම්භ කරලා අඩියක් අඩියක් ඉදිරියට තියෙන පාසාම අප ළඟා වෙන්නේ ඒ ඉලක්කය ඉලක්කයට තමයි ළඟා වෙන්නේ. අපි නොදැනුවත් හෝ දැනුවත් අර කියන්නේ කිරි පිරුණ වැස්සියෙකුගේ තන බුරලෙන් කිරි එපා එපා කියලා හරි කිරි දොවිනවනම් ඒත් කිරි එනවමයි කියලා. නමුත් අඟෙන් කිරි දොවන්න කවුරු හරි බලනවනම් කිරි ඕනේ කියලා අඟෙන් කිරි දොවනවනම් කවදාවත් ඒ කිරි ලැබීම සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මුලින්ම මම හිතන්නේ අපි මේ හැමෝම අවතීර්ණ වෙලා තියෙන්නේ යම් කිසි විදිහකට මේ නිර්වාණය අරමුණු කරගෙන ඒ පැත්තට හැරිලා මේ සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයට පිවිසලා ඒකේ අඩියක් හෝ ඉදිරියට යනවා නම් ඒ යන්නේ අපේ අවසානයේට බලාපොරොත්තු වෙන ඒ අකුප්පා චේතෝ විමුක්තිය කියන දිශාවටම බව මතක් කරන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා, ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරේ. ඉතින් ඉතාම සන්තෝෂයි ගැන. ඇත්තටම අපිට තව විනාඩි 10ක කාලයක් තියෙනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඔබතුමා කියපු තවත් අර කරුණක් කියන දෙහිතට ආවා. අර ආර්ය ප්‍රඥාව කියන්නේ ත්‍රිලක්ෂණය නොදැනීමයි. අවබෝධය, අනවබෝධය, එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂ නොවු නිසායි කියන එක ඒක ඉතාම තදින් හිතට වැදුණු දෙයක් වුණා. එන්නම් එතනදී හිතට එන මෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේ කොතනද කියන එක. මොකද අපි දන්නවා අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය මේ ලෝකේ ජීවත් වෙන එදිනදා කන බොන රැකියාව කරන අය විදිහට අපි මේ දේවල් එක එක මට්ටමින් තේරුම් ගන්නවා. එතකොට අපි දන්නවා මේ අපි මේ උපදුණු ලෝකයේ අපි කවුරුවත් නිත්‍ය නැහැ, මේ කිසිම දෙයක් නිත්‍ය නැහැ කියලා අපි දන්නවා. එහෙම අපි තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට මේ හැම දෙයකින්ම ඇති වෙන්නේ දුකයි කියන එක ඒක ටිකක් පැහැදිලි මදි වුණත් අපි දන්නවා ඕනම දෙයක් ඇත්තටම අපි අපේ හිතට අරමුණු වුණොත් ඒ දේ අපි සැප දුක වශයෙන් තමන් බෙදෙන ගතියක් තියෙනවා. තමන්ට දැනෙන ගතියක් තියෙනවා. ඒ එක එක්කෙනාට මේක විවිධ වෙනවා. දැන් අපි මේ හිතුවොත් දැන් චිත්‍රයක සැපයි කියලා හිතන දෙයක් ජයන්ත මහත්මයාට දුක වෙන්න පුළුවන්. ඒ වගේ එක එක්කෙනාටම ආවේනික වූ දෙයක් එක ඒ එක එක්කෙනා තුල රැස්සුණු ඒ ධර්මතාවයන් උඩ අනුසය ධර්ම ඒවට අපි ඒ එක එක නාම වලින් කියනවා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. නමුත් මේ අවසානය කොහොමත්ම දුකයි කියන එක එක අපි දන්නවා. දුක්ඛ නම් කොහොමත් දුකයි, සැප දුකක් වෙන්නේ කොහොමද කියලා අපි හිතුවොත් සැප කියන එක වෙනස් වෙන නිසා දුකයි. ඒක නිසා එහෙමනම් සැපත් අවසානයේදී දුකක් වෙනවා. දුක කොහොමත්ම දුකයි. එහෙමනම් මේ ජීවිතය තුළ තියෙන්නෙම දුකක් කියලා අපි ඒ විදිහට තේරුම් ගන්නවා. ඉතින් සාමාන්‍ය දේවල් වල සිදුවීමිනුත් අපි ඒ විදිහට තේරුම් ගන්නවා. ඊළඟට අපි ටිකක් මේ සම්බන්ධයෙන් තවත් දැනුම සුතමේ වශයෙන් තේරුම් අරගෙන අපි තවත් ඉදිරියට යනකොට ඊළඟට අපි තථාගතයන් වහන්සේගේ වචනේ තේරුම් අරගෙන බලනකොට අපිට තේරෙනවා උන්වහන්සේ කියලා තියෙනවා මේ යම් කිසි කෙනෙක් දැන් මොකද අපි කලිනුත් කතා කරා මේ දුගතියෙන් ගැලවෙන්න තියෙන එකම තැන සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය ලැබීම කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි භාවනා කරන්නේ නැහැ අරක ලබන්න මේක ලබන්න කියලා. අපි එකම අරමුණ විමුක්තිය ලැබීමයි, එහෙම නැත්නම් නිවන සාක්ෂාත් කිරීමයි කියන එක. නමුත් මේ දේවල් අර මගතොටේ හම්බෙන තවත් නැවතෙන තැන් වගේ කියලා තමයි තේරෙන්නේ. ඉතින් එවැනි උනා එවැනි තත්ත්වයක් ගැන හිතනකොට උනා උන්වහන්සේ දේශනා කළා තියෙනවා හැම දිනම කළ යුතු දෙයක් තියෙනවා. එන්න මේ දේම තමයි කරන්න ඕනේ. එහෙමනම් පෘථග්ජන කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා සුත්තමය දැනුම ඒ ලැබුණු දැනුම චින්තාමය වශයෙන් කල්පනා කළා. එවැනි කෙනෙක් උට තියෙනවා මේ සෝවාන් වෙන්න ඕනේ කියන අදහස. එහෙමනම් තථාගතයන් වහන්සේ කියන එවැනි පුජ්‍යලයකුත් මේ දෙමයි කළ යුත්තේ. සෝවාන් වෙච්ච පුද්ගලයෙක්ට සකදාගාමි වෙන්න ඕන නම් එයත් මේ දෙමයි කළ යුත්තේ. සකදාගාමි කෙනෙක් අනාගාමි වෙන්න නම් එයත් මේකමයි කරන්න ඕනේ. අනාගාමි වෙන කෙනෙක් අරහත් ඵලය ලබන්න නම් මේකමයි කරන්න ඕනේ කියලා. දැන් ජයන්ත මහත්මයා කියපු විදිහට හින්දා අපි තේරුම් ගන්න ඕනේ මෙතන මේ ත්‍රිලක්ෂණය දකින්න ඕනේ කොතනද? එහෙමනම් මේ පංච උපාදානස්කන්ධයෙහි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දකින්න ඕනේ මේ පංච උපාදානස්කන්ධයෙහි කියන එක. ඒක අපේ වචනයක් නෙමෙයි, තථාගතයන් වහන්සේගේ වචනය. ඒක අපි තේරුම් අරගෙන තියනවාද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. මොකද හැම තැනින්ම අපි තෝරලා බේරිලා බේරිලා ආවහම අපි දන්නවා ඔතෙන්ට තමයි අපි එන තැන කියලා. ඉතින් අපි යම් කිසි විදිහකින් මේ පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් අරගෙන තියනවා නම් එහි අනිත්‍ය බව, කියන්නේ රූපේ අනිත්‍ය බව, රූපේ දුක් බව, රූපේ අනාත්ම බව, වේදනාවේ අනිත්‍ය බව, වේදනාවේ දුක් බව, වේදනාවේ අනාත්ම බව ආදී වශයෙන් මේ පහේම අපි මේදී දැකලා තියෙනවාද කියන එක අපි තේරුම් ගත්තොත් එතනදී අපිට තේරෙයි එහෙමනම් අපිට නියම විදියට අපි ත්‍රිලක්ෂණය අවබෝධ කරලා තියෙනවාද කියන එක. කියලා මෙවැනි අදහස් කීපයක් හිතට ආවා. ඉතින් ඒ ටිකත් එකතු කරන්නම් කියලා හිතුවා. ඒ අනුව අපි නැවත ડોક્ટર මාධවට යොමු වෙලා මේ සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිරිපත් කළා. දැන්වත් කරන්න කියලා ඉල්ලා සිටිනවා ડોક્ટર මාධව තෙරුවන් සරණයි. මම හිතන්නේ බොහොම හොඳ මාතෘකාවක් අපි සාකච්ඡා කරගෙන යන්නේ. මේ අපි හැමෝම මම හිතන්නේ මෙතෙන්දි කියවුණා ඒ අපි තදංගම වශයෙන් හෝ විස්කම්බන වශයෙන් මේදී අපි හැමෝම පිළිගන්න ඕන අපි තදංගම වශයෙන් මේව සංසාරේ කරලා තියෙනවා. මේවා මේ තදංගමයේ වශයෙන් මේව යටපත් කරලා තියෙනවා, විස්කම්බන වශයෙන් මේව යටපත් කරලා තියෙනවා. හැබැයි අපිට මෙන්න මේ යම් විදියකින් මේක අවබෝධයන් අන්තිම තරමට නොගියව නිසා තමයි මේ සමුච්ඡේද විදියට මෙන්න මේ අවබෝධයන් අපිට ලැබිලා නැත්තේ කියන එක අපි පළවෙනියටම පිළිගන්න ඕන. අපි රහත් නුනේ මෙන්න මේක නිසා කියන එකත් අපි යම් අවබෝධයක් ලබා ගන්න ඕන. මම හිතන්නේ ඒක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙතන. මේ අකුප්පා කියන එකේ මම ගන්න මේක තමයි මේ කුපිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන මේ වෙන්නේ නැහැ කියන එක. කියන්නේ ඕනම දෙයක තමන් දැන් අපි මොනවා හරි දෙයක් හොඳට බලන්න අපි සාමාන්‍ය ජීවිතයේ අපි හැම වෙලේම හදන්නේ ඒ දේ වෙනස් නොකරගෙන ඒ තත්වයන් ඒ සංස්කාරයන් මේ විදිහටම පවත්වාගෙන යන්න අපි try කරනවා. ඒක තමයි අපි insurance ගන්න, ඒක තමයි අපි ඕනම දෙයක් අපි කරන්න හදන්නේ. මෙන්න මේ සැපභාවය අපි දුකක් නැතුව සැප දිගටම පවත්වාගෙන යන්න තමයි අපි ධර්මයේ හැසිරීම පවා ධර්මයට හැසිරීම පවා ධර්මයක් තුලින් මේ හිත යම් කිසි සමාධියක තියලා අර එදිනෙදා එන දුක් ගැටළු වලින් අපි මුලදී පටන් ගන්නකොටම මෙන්න මේකම සැපයි කියලා අපි යන ස්වභාවයක් තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. මොකද හොඳ පැත්ත යම් කොටසකට එතන උලුප්පල දැක්කන නිසා අන්න ඒකයි. අපි මේ හැම වෙලේම අපි මතක තියාගන්න ඕන මේ කුපිත වීම නිසා අපි මොනම දෙයක් අපිට නිත්‍ය වශයෙන් පවත්වන්න බැරි නිසා අපි හැම වෙලේම අපි ඉවර වෙන්නේ කෝපයෙන්. අන්න එතන තමයි ඔතන විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපිට විශේෂයෙන් මේක පවත්වා නොගන්න නිසා. අපි දැන් මතක් කරා වගේ මහලු කෙනෙක් ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඇයි මේ ගැන අවබෝධයක් තියනවා නම්? හොඳට බලන්න අපි දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ රූපේ අපි හැමදාම මතක් කරලා දෙනවා වගේ මේ කවුරුවත් මේකේ මේ තුවක්කුවක් ඔලුවට තියලා කිව්වේ නැහැ මෙන්න මේ ඇහැ හදාගන්න, ඔයා මේ නාය හදාගන්න, මේ රූපය හදාගන්න කියලා. අපි ඔක්කොම හදාගෙන ඇවිල්ලා අපි අනිත් අය තුළින් අපිට අවබෝධයක් ලබනවා නම් හෝ තමන් දැනට මේ ගත කරලා තියෙන අර්ධ සතකයේ තරම් හෝ ඊට වැඩි හෝ කාලයක් තුලින් මෙන්න මේ මගේ ඇහැ විකරණාමය වෙලා දැම්මට ඉස්සර වගේ පේන්නේ නැහැ, දැම්මට ඉස්සර වගේ ඇහෙන්නේ නැහැ, දැන් මගේ මනස එච්චර මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මට මතකයන් මේ අමතක වෙනවා. ඔය දේවල්ම මම සංසාරේ මෙච්චර කාලයකට මේවා කරලා තියෙනවා, මේවයි වැදගත්කම, මේවයි මම මේ අල්ලගෙන ඉඳීමම තමයි මට මේ මෙන්න මේවා මට ලැබෙයි කියන අනාගත ප්‍රාර්ථනය නිසාම තමයි මෙන්න මේ දේවල් මම අල්ලගෙන ඉන්නේ කියන එක. ඒ කියන්නේ වෙනස් වෙන ලෝකයක අපි වෙනස් වීම අවබෝධයෙන් දැකීමම තමයි මෙන්න මේ කුපිත නොවීම. ඒ කියන්නේ ද්වේෂයක් ඇති නොවීමට විශේෂයෙන්ම හේතුවක් වෙන්නේ විනස් වෙන ලෝකය, කරකැවෙන ලෝකයේ හෝ මේ අටලෝ දහමින් කරකැවෙන ලෝකයක් තුල ඒ දෙක දුක සැප දෙකට කැරකිලා යන ලෝකයක් තුල මෙන්න මේ දේ තමයි වෙන්නේ, මගේ උපතක් තියෙනවා නම් මගේ අර චිත්‍රමාත්‍ය මතක් කරලා දුන්නා වගේ මගේ මේ මොන රූපයක් තිබුණත්, මොන වේදනාවක් තිබුණත්, මොන සංඥාවක් තිබුණත්, මොන සංස්කාරයක් තිබුණත්, මොන විඥානය හැදුණත් මේක ඇති වෙලා නැති වෙලා යන දෙයක්, ඇති වෙවි නැති වී යන විඥානයකට මම මේ 16ක් විදියට මම මේ එක එක ශරීරවලට යනවා, එක එක ඥානවලට යනවා, එක එක සමාධීන් වලට යනවා, මම මේවට ඔක්කොම ගිහිල්ලා මම කරගන්නේ තව තව වෙනස් වෙන දේවල් වලට, මම නිකන් මේ රඟහලක රැඟුම් මඩලක මේ වෙස් වෙනස් කරගෙන මෙච්චර සංසාරයක් තිස්සේ මම කරලා තියෙන්නේ ඔන්න ඔච්චර නේද, මම කොච්චර කරත් බුදු කෙනෙකුටවත් පේන්නේ නැති සංසාරික මම මේ ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ පිළිබඳ යම් අවබෝධයක් නොලද නිසා නේද මේ මොන තිස්සෙක් තලයේ මොන රූපය විදිහට හිටියත් මොන වේදනාවන් වින්දත් මේ ඔක්කොම අන්තිමට නිත්‍ය නෑ. අර ආර්ය ප්‍රඥාවට, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණයේම අවබෝධයම තමයි මට මේකෙන් ගැලවෙන්න ඕන. අන්න එතනදී අර කුපිත නොවි යම් ප්‍රමාණයකට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් හැකියාව Tamanට ලැබෙනව නම් අන්න ඒකම තමයි මං හිතන්නේ අපේ දිනීම කියන එකයි මට එකතු කරන්න තියෙන්නේ. චිත්‍ර මහත්මිය, මම ඔබතුමියට යොමු වෙනවා මේ සෞදෘතත් සාකච්ඡාව කෝඩිනේට් කරගෙන යන්න. සම්මා සම්බුදු සරණයි. තේරුවන් සරණයි ડોක්ටර් මාදව. මම හිතන්නේ අපිට තියෙන කාලය මෙච්චරයි, ඒ නිසා මං කැමති දලෝත මහත්මයාට යොමු වෙන්න අපි සාකච්ඡාවේ යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න තියෙන නියත් ඉදිරිපත් කළා. අද දවසේ සාකච්ඡාව නිමාවටපත් කරන්න කියලා තිරුවන් සර්ණයි. තිරුවන් සර්ණ කිසමහත්මී මොහතකට අවසරයි. මේ සූත්‍රය අපි අන්තිමට සාකච්ඡා කරේ පඤ්ඤා පරිහාන සූත්‍රය හැටියට සාකච්ඡා, ඒකයි ඒකේ නම හැටියට තියෙන්නේ. එතෙන්දී යම් දෙයක් ඇත්තටම අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා, ඒක මට කලින් සඳහන් කරන්න අමතක වුණා. ඒ තමයි මෙතන ආර්ය ප්‍රඥාවෙන් පිරිහෙනවා කියලා කියන තැන අපි මේ වචන මාත්‍රයෙන් ගත්තොත් අපි වැරදි අර්ථවලටත් එන්න ඉඩ තියෙනවා කියන එක පොඩ්ඩක් මතක් කරන්නයි මේක කතාව පටන් ගත්තේ. ආර්ය ප්‍රඥාවෙන් පිරිහෙනවායි කියන්නේ නොලද ආර්ය ප්‍රඥාවෙනුයි පිරිහෙන්නේ. එහෙම නැතුව ලබාගත් ආර්ය ප්‍රඥාවෙන් පිරිහෙනවා කියන එක නෙවෙයි කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් යම්කිසි විදිහකින් යම් කෙනෙක් ආර්ය මාර්ගයේ වඩලා සෝතාපන්න ඵලයට පත් වුණා නම් ඒ ඵලය සෝතාපන්න ඵලයෙන් එයා පිරිහෙන්නේ නැහැ. ඒකකොට ඒක ආර්ය ප්‍රඥාවෙන් පිරිහීම නෙවෙයි. ආර්ය ප්‍රඥාවෙන් පිරිහීම කියලා ගන්න පුළුවන් මේ සෝතාපන්නට පත් වෙච්ච කෙනෙක් දැන් මෙතනත් විශේෂයෙන්ම කියනවානේ දුගතිය කැමති වෙන්න ඕනේ කියලා ආර්ය මාර්ගයෙන් පිරිහෙච්ච කෙනෙක්. එතකොට අපිට තව දෙයක් තමයි එතනින් තේරෙන්නේ, දුගතියට පත් වෙන්නේ නැහැ සෝතාපන්න කෙනෙක්. ඒ නිසා ලබාගත් ප්‍රඥාවක පිරිහීමක් ගැන නෙවෙයි මෙතන කියන්නේ, ලබාගත් ආර්ය ප්‍රඥාවක පිරිහීමක් ගැන නෙවෙයි, ආර්ය ප්‍රඥාව කරා යාමේදී ඇතිවන පිරිහීම ගැන තමයි මෙතන සාකච්ඡා කරන්න කියන එකත් කෙටියෙන් මතක් කරන්න කැමතියි. පෙරවන් සර්ණයි. බොහොම කෘතඥතාවෙන් පිළිගන්නා එක ඉතාමත් වැදගත් අදහසක් ජයන්ත මහත්මය. ඇත්තටම මේ අපි මේව ගැන කතා කරනකොට හුඟා කල්පනාවෙන් ඇඟුම් දෙන්න ඕන, කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ කියන එක ඒ බව ඒ ඔබතුමා ඉදිරිපත් කළ කාරණා වලින් තේරුණා. නැවත දලත මහත්මයා ඔබතුමාට යොමු වෙන්නද යම් කිසි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කළ සාකච්ඡාව නිමා කරන්න. එතුමා ඉන්නවද නැද්ද කියලා මට තේරුමක් නැහැ. හොඳයි, තේරුවන් සර්. සාකච්ඡා ඉන්නවා, සාකච්ඡාවෙන් බැහැරෙන්නේ මේ සාමාන්‍යයෙන් බැලිම අවස්ථාවක වෙන්නේ. ඉතින් සාකච්ඡාවෙන් මුල ඉඳලා මහගෙන සම්බන්ධීකන හිටියා. ඉතාමත්ම අගනා විදිහට ධර්ම සාකච්ඡාව හැමදාමත් වගේම සිද්ධ වුණා. බොහෝ අදහස් ලැබුණා. එකම දෙයක් කෙන්තල් මතු කරන්න වුණාවක් තිබුණා. දැන් අපි මේ අද සාකච්ඡාවත් බොහෝ අපේ සමහර අවසාකච්ඡා වල සිද්ධ වෙනවා. බොහෝම අදහස් කියනවා, කළ යුතු දේ කියවෙනවා, එහෙම කියවෙනවා. නමුත් දැන් මේ සාකච්ඡා මේ සූත්‍ර දේශනාවේ කියුණේ අපි ප්‍රඥාව විදර්ශනාව වඩන්න ඕනේ කියලා. විදර්ශනා ප්‍රඥාව නොවඩුවොත් කුමක්ද සිද්ධ වෙන්නේ කියන දේ. ඉතින් ඒකේ වැදගත්කම එක බොහෝ දේවල් කතා වුණා. සමහරවිට මම ගන්න විදිය මේ කියන්නේ. එතකොට මට තාමත් සාකච්ඡාවෙන් ඔයිටෙඩි තවත් ගැම්බලකට මිසින් දෙයක් තමයි මේ මෙතන දැන් අලුතෙන් ඉන්නවා කල්යනා මිත්‍ර එක්කනේ දෙන්නේ. මේ විදර්ශනාවට වඩන උපකාර වෙන විදර්ශනාවට ගන්න පුළුවන් දෙයක් අපි කතා වෙන තත්ත්වයට අපි ගේන්න ඕනේ සාකච්ඡාව. ඒ කියන්නේ අපි මෙතෙන්දී අපි මේ සූත්‍ර දේශනා අන්තිමට කියනවා නාම රූප පිළිබඳව ප්‍රශ්නාව වඩන කෙනා විදර්ශනාව වඩන කෙනෙක් කියලා මේ සූත්‍ර දේශනා අවසාන කරලා තියෙනවා වගේ තමයි මම කියනකොට පිළිමතකින් කියන්නේ. එතකොට අපි කුමක්ද නාමය කියන්නේ, කුමක්ද රූපය කියන්නේ, කුමක්ද අපි නාමය සහ රූපය කියලා අපි යම් යම් මට්ටම වල දැන් දැනගෙන හිටියට ඇත්ත වශයෙන්ම ඔය කිව්වා වූ චේතෝ විමුක්තියට ඒ කුප්පණ නොවන්නා වූ චේතෝ විමුක්තියටපත් වෙන ජයන්ත මහත්මයා මතක් කරේ අරහත්තාවටපත් වෙනට ප්‍රසිද්ධ වෙන්නේ. ඒතර ඒ තත්ත්වයටපත් වෙන්න නම් අපි අපේ ක්ලේශයන්ස් රහින වෙන්න, අපේ දිට්ඨියෙන් කැඩෙන්න මොන විදියටද මේවා අපි දකින්න ඕනේ? දිට්ඨි සම්පන්න වෙන්න ඕනේ මොන විදියටද? පංච වාස්ය අහන් ඉන්නවා නම් එකඟ වෙයි මේ ලායේදී කතා කරන්න වෙලාවක් නැහැ තුමාටත්. නමුත් ඒක විදර්ශනා. එහෙමනම් මම කියන්නේ යෝජනා කරන කල්ලාන මිත්‍රෙන් පුළුවන් අය අපි සතියේ දින යන්නේ සවස් 3 මාට පවත්වන සතියේ දවස් 5ම වගේ සාකච්ඡාවල් ඒවට පැමිණෙන්න කියලා. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3 මාට, ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් මේ දින වන රාත්‍රී 8ට මේ වස්සාන කාලේ මේ පවත්වන වැඩසටහන් එහෙම නැත්නම් ඒ සාකච්ඡාවන් විදර්ශනා භාවනාමය සාකච්ඡාවන් කියලා වචනෙන් මම කිව්වත් නිවැරදි දිනවා. මොකද අපි කතා කරන්නේම දැන් අද සාකච්ඡාවට වඩා ටිකක් යම්කිසි මට්ටමකට වෙනස් අදහස් ගොන්නක් නෙමෙයි. කුමක්ද මේ රූපය කියන්නේ කියලා අරගෙන ඒ කතාව රූපය කියන්නේ මෙහෙම මෙන්න මේ දෙයක්. රූපය දකින්න ඕනේ මෙන්න මේ විදිහට කියලා ඒ කියනකොට ඒ ශ්‍රවණය කරනකොට එහෙම භාවනාවක් වෙන පරිදි සාකච්ඡා පිළිවෙලක් යාවි ලබන මේ සති දිනවල සම්දා දවසේ නම් ජිනලංකසයන් වහන්සේ සම්බන්ධව අපිට අබ්දම දේශනා වුයි පවත්වන්නේ අනුරාධපුර දස බදාදා දිනවල විශේෂයෙන්ම මේ ආකාරයේ සාකච්ඡාවන් මේ පැවැත්වෙනවා. විදර්ශනාසු මේ භාවනා මිසුරුපෙන් කෙරෙන සාකච්ඡාවන්. ඉතින් අපි නිහඬවම භාවනා කරනවා නෙමෙයි, විදර්ශනා ධර්මයේ වඩන්න සුතමේ වශයෙන් ශ්‍රවණය කරන ගමන්ම භාවනා බවට පත් කරගත හැකි සාකච්ඡා ප්‍රවත්වන ඉදින් දෙකේ ඒවට පැමිණෙන කියන එක කරුණාවෙන් මිත්‍රින්ට ඉතාම ගෞරවයෙන් යොදලා කරනවා. එහෙම කළා අද සාකච්ඡාව නිමා කරන්න කැමති චිත්‍ර මහත්මිය. ඉතින් ඔබතුමිය බොහොම ලස්සන සාකච්ඡා මෙහෙවුවා. ඉතාමත්ම වැදගත් විදියට හැමෝටම අවස්ථාව දෙමින් එහෙනම් මම ගෞරවයෙන් ડોક્ટર මාදවට යොමු වෙලා අද සාකච්ඡාව නිමා කරන ડોક્ટર මාදව ඔබතුමා නම් විසි බව කාර්ය බහුල බව දන්නවා ලංකාව විලාව ගැලපෙන්නේ නැති හින්දා ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා සතියේ දිනවල පුළුවන්කම තියෙන දිනවල තුනා මාර්ග විශේෂයෙන්ම මේ වස්සන කාලයේදී. හොඳයි. තෙරුවන් සරණයි ડોક્ટર මාදව ඔබතුමාට වුණා. ඒ වගේම අපත් සමග දැන් එකතු වුණා කල්යාණ මිත්‍රෙක් අදයි කන්ටැක්ට් එක ලැබුණේ මම එකතු කරා. එතුමාට මතක් කරනවා සාකච්ඡාවන් මේ වගේ ධර්ම සාකච්ඡා හැමදාම තියෙනවා. අපි දැන් බොහෝ කල් සිට පවත්වනවා, ඉදිරියටත් පවත්වනවා. මම වෙලාවල් කිව්වා ලංකාවේ වෙලාවෙන් දැසින 5 මාසයි මේ සාකච්ඡා තියෙන ඉරිදා දිනයන්නේ. අනිත් දිනයන්නේ හැමදාම ලංකාවේ වෙලාවෙන් 3 මාසයට හවස. අලකෝ මාත්‍යර මතක් කළේ. දැන් ඩොක්ටර් ඔබතුමාට වෙනවා. එහෙමනම් අපි හැමෝම මතක් කරගමු අපි අද දවසේදී අපි කල්යාණ මිත්‍රෙක් විදියට කල්යාණ මිත්‍රයන් විදියට අපි බොහෝම මේ ආර්ය ප්‍රඥාව ගැනයි ආර්ය ප්‍රඥාවේ ඒ පරිහානිය ගැනයි අපි අද සාකච්ඡා කරේ. විශේෂයෙන්ම තව අකුප්පාචේතෝ විමුක්තිය ගැනත් අපි යම් ආකාරයක කතා කර ඒ ලැබුවා වූ සියලුම කුසල ධර්මයන් අපි අපි මේ ශාසනය ආරක්ෂා කරන මේ මේ ලෝකේ අපි අපේ ආරක්ෂා කරන සීලම දෙවි දේවතාවුන්ට අපි අනුමෝදන් කරමු. ඒ වගේම අප නමින් මිය පරලොව ගියා වූ සියලුම දෙනාටත් මේ කුසල ධර්මයන් අපි කරගත්තා වූ මේ කුසල කර්මය අනුමෝදන් කරමු. ඒ වගේම අපිට යම් අවබෝධයක් අපි නිතරම මේක අපි හැමෝම මතක් කරන විදිහට අපිට අයන්න ආයන්න කියලා දී මේ පවා යම් ධර්මයකට මේ අපි අද ඉන්න තත්වයට ගේන්න අපේ ආචාර්යවරුන් උදව් උපකාරු ඒ සියලුම දෙනාටම පතන්න අවබෝධයකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ අපි කරගත්තා වූ කුසල කර්මයම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපි හැමෝම මේ එකතු කරගෙන මේ කරන කුසල කර්මයෙන් දලුවත්ත මහත්තයාටත් හැකියක්මනින් මේ භවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසල කර්මයන් හේතු වාසනා වේවා. යගම අනිත් හැම දිනකටම මේ සහභාගී වෙච්ච සිත මහත්මිය, ජයන්ත මහත්මිය, ඒ වගේම රොෂන් මහත්මිය, දිරුලොක් මහත්මිය, ඒ වගේ අනිත් හැම දිනම සේන මහත්මිය, ඒ ඔක්කොම කට්ටියටත් මේ ගන්නා වූ උත්සාහය තවදුරටත් නොපසුබටනා විදියට මේ දිගටම මේක පවත්වාගෙන මේ භවයේදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනම හේතු වේවා වාසනා වේවා කියලා අපි සාදු කියලා අනුමෝදන් වෙමු. හැමෝටම තෙරුවන් සරණයි. ලබන සතියේ අපි තවත් එකතු වෙන්න බලාපොරොත්තු වෙන අපි හැමෝටම තෙරුවන් සරණයි. සම්මා සම්බුත් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස